තෙරුවන් සරණයි හැම දිනටම. හැම දිනමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගන්නවා සතියේ ඉරිදා දින යන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් උදැසන 10ට පටන් ගන්න සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් මේ ධර්ම සාකච්ඡාවට අද බොහෝ කාලයකට පස්සේ අපිට හැමදාමත් ධර්ම සාකච්ඡාවේදී එදා මෙදා තුර උදව් උපකාර කරන්න අපේ ඒ කල්යන මිත්‍රයා එකතු වෙනවා. ඉතින් අපිට ඒක බොහොම සතුටුට කාරණාවක්. ඉතින් මම වැඩිපුර වෙලාව ගන්නෙ නැතුව අද දවසේ ධර්ම දේශනාව සඳහා සත්‍යතුමා ඇතුළු අනිකු සියලුම දෙනාමම ඉතාම ගෞරවයෙන් පිළි අරගනිමින් සාකච්ඡාවට ආරම්භයක් ලබා ගන්න ආරාධනා කර සිටිනවා සත්‍යතුමාට. සුත්‍ර දේශනාවන් දෙකක් පමණ අපි යෝජනා කළා. ඒ සුත්‍ර දේශනාව අනුව සත්‍යතුමා අපිට ආරම්භයක් ලබා දෙවි. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි තථාගතයන් වහන්සේට නමස්කාර කරමු. අපි ශාස්ත්‍රුන් වහන්සේට අපි වන්දනීය වූ ගෞරවනීය වූ සම්‍යක් සම්බුද්ධ වූ කල්යාණ මිත්‍ර විකෘතුමානන්ත තථාගතයන් වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර කරමු. මේ ධර්ම සාකච්ඡාව දේශනයක් නොවේ. මේ ගුරුවරයෙක් නැහැ. එයින් අදහස් වෙන්නේ තම තමන්ගේ මත මතාන්තර ඉදිරිපත් කරනවා කියන එක. නමුත් කවුරුත් ආධ්‍යාත්මික ගමන් මාර්ගයට අවතීර්ණ වෙලා තමන් වෙතටම යන ගමනක් මේක. තමන් වෙතටම යන ගමනක්. හොඳ බෞද්ධයෙකු වන්නට නොවේ, හොඳ සිංහලයෙකු වන්නට නොවේ, හොඳ ස්ත්‍රියක හෝ හොඳ පුරුෂයෙකු හෝ හොඳ භික්ෂුවෙකු වන්නට නොවේ. ඒයින් අදහස් වෙන්නේ නෑ සීලේ ඉන්ද්‍රිය සංවරය අවශ්‍ය නෑ කියලා. සීලය අත්‍යවශ්‍යයි, ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යයි, ගමන් මාර්ගයේ අවතීර්ණ වීම අත්‍යවශ්‍යයි. මතිමතාන්තර ඔළුව හරහා යන අදහස් උදහස් වලට වඩා අත්හැරීමේ මාර්ගය අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කරන්නේ ගමන් මාර්ගයට. සමහර කරුණු ගැඹුරුයි. දන්න ඇත්තෝ ඒ පසු විස්තර කරන්නට මං සරලව ඉදිරිපත් කරන උත්සාහ ගන්නම්. සමහර කරුණු සාකච්ඡාවේදී ඒ පිළිබඳ ප්‍රශ්න පමණක් මතු කරන්නට, ප්‍රතිපදාවට යමක් තියෙනවා නම් ඕන ප්‍රශ්නයක් මතු කළාට ඕනම වෙලාවක ඒක ඕනම කෙනෙකුට ඒක කරන්නට පිළිවන්. අප හැම දෙනාම ස්ටේජ් එකක් හදාගෙන ඉන්නට කැමති, වේදිකාවක් උඩ ඉන්නට කැමති අනාරක්ෂිත බව නිසා. අනිත් අයට පෙනෙන්නට කෙනෙක් හිටියට ඉන්න කැමැත්තක් තියෙනවා. ඒ වේදිකාව බොහෝ විට සංස්කෘතිය විසින්, මනස විසින් හදලා දීලා තියෙන්නේ. ආගම විසින්, ගුරුවරුන් විසින් හදපු වේදිකාවක් උඩින් ඉන්න කැමැති. නමුත් ඒ අපි ඉන්න ඒ දැනට හදාගෙන ඉන්න ඒ හොඳයි කියලා අපි හිතන් ඉන්න මනසින්ම වාදත්ත ඒ වේදිකාව, ඒ ස්ටේජ් එක, ඒ ප්ලැට්ෆෝම් එක කොයි වෙලාවේ හරි හෙල්ලෙන්න ඕන, හෙල්ලෙනවා. ඒක අනිවාර්යයි. මොකද ඒක හදලා තියෙන අනිත්‍යතාව වලින්, අනිත්‍යතා ලක්ෂණ ඇති දේවල් වලින්, සංඛාර වලින්. ඒ නිසා ස්ටේජ් එක හෙල්ලෙන්න ඉඩ දෙන්න. තමන් නැගලා අනිත් ඒ ශ්‍රාවක නැත්තම් ඒ බලාගෙන ඉන්න පිරිස වෙනුවෙන් කරන මේ ජීවිත රංග දැක්වීම, බෞද්ධ රංග දැක්වීම, භික්ෂු රංග දැක්වීම, ඥානවන්ත රංග දැක්වීම, සීලවන්ත රංග දැක්වීම කියලා යක් කරනවා නම් අපි කවුරුත් ඒක නතර කරලා ස්ටේජ් එක හෙල්ලෙන්න ඉඩ දෙන්න අවකාශය ගැන විශ්වාසය තියන්න. ස්ටේජ් එකට අගයක් දෙන්න එපා. හැබැයි ඒක ස්ටේජ් එකකින් වැටුණහම නැත්නම් ඒක වේදිකාවකින් අයින් වුණහම අපිට අවශ්‍ය හිතෙනවා පුරුදු වෙලා තියෙන වේදිකාවක ඉඳලා නිසා තව වේදිකාවක් හදා ගන්න ඕන කියලා. ඒතර අලුතෙන් අහන අහන දේවල් වලින් තව එකක් හදා ගන්න. ඒ නිසා ඒන් ඉවත් වෙලා අවකාශයේ පිළිබඳව විශ්වාසය කියලා වැටෙන්න ඉඩාරින්න. ඒක තමයි කියන්නේ. හැබැයි ඒ වැටීම සැකවරණයක්. ඒක තමයි ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී කියන්නේ. ඒ ටින්ගේ අන්තම් මතක් කරගෙන අපි මේ සූත්‍රයට අහුම්කන් දෙමු. මේ සූත්‍රයේ ව්‍යාකරණානුකූලව බලනකොට වෙන පැත්ත වෙනස් වෙනවා. නමුත් අපි ඉගෙනගත් දර්ශනයට අනුව ඒක එහෙම මතක තියාගෙන ගැඹුරු පැත්තක් තියෙනවා අපිට අපව අවසන පැත්තක්. අවසනවා කියන්නේ අපි එජිටේට් කරනවාම නෙවෙයි, මාව සොලවන පැත්තක් තියෙනවා. ඒකට යන්නත් ටිකක් අදිමදි කරලා තමයි කතා කරන්නේ. හොඳද? පස්සේ සාකච්ඡාදී ගමු. මෙන්න මේකයි සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ 4 වෙනි කොටසේ පොතේ නෙවෙයි අර චතුක්ක නිපාතේ තියෙන සූත්‍රය, සංජේතනා සූත්‍රය. කායේවා භික්ඛවේ සති. ශරීරයක් තියෙන නිසා, මම මේ ලේසි භාෂාවෙන් කියන්නේ. හොඳද? ශරීරයක් තියෙන නිසා කාය සංචේතන හේතු. කාය එක්තරා විදිහකට හසුරුවන හින්දා ඒ සංචේතන කියන එකට මේ පැයේදී දක්වන තේරුම විතරයි කියන්නේ. හොඳද? උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. තමන් තුල දැන් මට අත්දකින්න පුළුවන් කොටස් තියෙනවනේ පහක් අල්ලගෙන. දැන් අර මං කිව්ව ස්ටේජ් එක වේදිකාවේ රඟ දක්වන හැමෝටම තියෙනයි. ඒක තුල ඇති වෙනවා, උපජ්ජති කියන්නේ ඇති වෙනවා සුඛ දුක්ඛං. සුඛ භවක් හා දුක්ඛ භවක් කියන දෙකක් ඇති වෙනවා. බින්දන වගේක් ඇති වෙන්න පටන් ගන්නවා. වාචාය වා භික්ඛවේ සති. වචන කියලා දෙයක් තියෙන නිසා තියෙන කොට වචී සංකේතනා හේතු. ඒ වචන පාවිච්චි කරන්නට උවමනාකම් ඇති වෙන නිසා ඒ නිසා මතුවෙන්න පටන් ගන්නවා සුඛ දුක්ඛ දෙකක් ඇතුළත. ඒ මම අත්දකින්න පටන් ගන්නවා. මනේ වාසති භික්ඛවේ සති. භික්ෂුවරුනි මේ මනෝ කියලා දෙයක් තියෙන නිසා, මනෝ ඔළුව තියෙන ඔළුව බලන්න, මත්තුළුංගන් කියනක හොයලා බලන්න, හාරහාර බලන්න, කප කපා බලන්න. ඒ මනේ මන කියලා එකක් තියෙනකොට ඒ නිසා මනෝ සංකේතනා හේතු. ඒ මනස් මනෝ හසුරු වෙනවා එක්තරා ක්‍රමයකට. ඒ හසුරුවන්ට ඇති උවමනාව නිසා තමන්ට අත්දකින්න පුළුවන් අජ්ජත්තං කිවි එකයි. තමන්ට අත්දකින්න පුළුවන් සුඛ දුක්ඛ දෙකක් ඇති වෙන. ඔන්න හොඳ වචනයක් කියනවා. අවිජ්ජා පච්චයාව. ඒක ඇති වෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙනමයි. අවිද්‍යාව පදනම් කරගෙනමයි. ඒක බොහොම ගැඹුරුයි. හොඳද? අර ඇතුලේ තියෙන ශූන්‍යතාවත් එක්ක යන්න නේව සංඥා නාසංඥාතනෙටත් එහා ගිහිල්ලා එකින් පල්ලාට බැහැලා බැහැලා දැන් ඉතින් පංච නීවරණත් එක්ක දඟලන වේදිකාවක් උඩ දඟලන පොදියක් නේ තියෙන්නේ. ඒකට එන්න. නමුත් අර ශූන්‍යතාවත් එක්ක ඉන්න බලන ඔබේ සැබෑ ස්වභාවයත් එක්ක ඔන්න මේකේ ටිකක් ව්‍යාකරණානුකූලවත්වයක් වෙනසක් දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේක මේ අභියෝගාත්මක දෙයක් මෙන්න මේ ටික. සාමාන්‍ය භික්ඛවි කාය සංඛාරං අභිසංකරෝති. භික්ෂුරුනි මේ කාය සංඛාරික තමම්ම කරනවා. යම් පත්‍යස්ස තං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. තමන්ට අදකින්ට පුළුවන් සුඛ සහ දුක්ඛ. ඒ වචන ඉදන්නා මේ ඉන්නේ නැතු ගක් වෙලාවට හැඳාම ඇවිල්ලාහන ඇතු දන්නවා. කල්යාණ මිත්‍යා මිතුරියන් අනිත්‍ය දන්නේ නැත්නම් පස්සේ ඒවට එම් කන්දේම ගැඹුරුයි කියලා අත්හරින්න එපා. හොඳද? එතකොට තමන් මේ දේ කරනවා. ඊළඟ පදේ තමයි මේ ව්‍යාකරණානුකූල අභියෝගාත්මක එකක් වෙන්නේ. පරේවාස තම්බික්කවි කාය සංඛාරං අභිසංතරං. අනිත්‍යයත් මේකට මන් දැනට පාවිච්චි කරන්නම් අපිට තේරුම් යන්න ඕන නිසා කාය සංඛාර කරන්න උදව් කරනවා කියලා ඒ වචනේ පාවිච්චි කරන්න. පරේවාචතම් පික්කවේ කාය සංඛාරං අභිසංකරොන්ති යම් පත්‍යාස තං උපද්දිති අජ්ජත්තං සුඛ දුක්ඛ. ඒකේ අජ්ජත්ත බහිද්දා කියලා අර තමන්නේ වි අනිත්‍යයි කියලා ගන්න ඕනේ. එහෙම නැත්නම් අනිත්‍ය විසින් උනන්දු කරවලා සුඛ දුක්ඛ ඇති කරන කාය සංචේතන හේතුක හේතුයින් කියලා. ඒ ඔය ඩිංග වැඩිපුර සාකච්ඡා කරන්න ඕන ටික. සම්පජානෝ වාතම් බික්කවේ කාය සංඛාරං අභිසංකරෝති. තමන් දැන දැන කාය සංඛාර එකතු කරගන්න. අභිසංස්කරණ කියන්නේ තව තවත් හදා ගන්නවා. අර කාය සංචේතන හේතුවෙන් දැන දැන කාය සංඛාර ඇති කරගන්න. කාය සංඛාර කියනකොට අපි දන්නවා අතුරක් තියෙනවා කියලා. වචි සංඛාර හතරක් මනෝ සංඛාර තුනක් කියලා ඔය 10ක් එනවා එතකොට. ඒවා විස්තර කරන්න අනිත් කල්යාණ මිත්‍රන් දන්නේ නැති ඉන්න. හොඳද? දුර් සම්පජානව දැන තමන් දැනදෙන මේ කාය සංඛාර ඇති කරගන්න. අසම්පජානෝ වා තම්බික්ක විකාය සංකාරං අභිසංකරෝන් කරෝති යම් පත්‍යාස තං උපද්දිති අජ්ජත්තං සුඛ දුක්ඛං. මේ තමන් තුළ තමන්ට අත්දකින්න පුළුවන් සුඛ දුක්ඛ කියන දෙයක් උපද්ද වෙන මතු කරලා දෙන දේවල් අසම්පජානවත් ඇති කරගන්න යතියක් තියෙනවා. එහෙම කරනවා. ඊට පස්සේ වචි සංකාරත් එහෙම එක්ක තමන් කරනවා මකෙටි කරම දැන් ඒක හොඳද? එක අනිත්‍ය විසින් ඇති කළා දානවා. ඒක ගැඹුරටත් යන්න පුළුවන් දෙයක්. හොඳද? එහෙම නැත්නම් දැන දැන කරනවා. එහෙම නැත්නම් නොදැන ඒක කරනවා. ඒක වැරදි විදිහට ගන්න එපා. නොද කරන දේෙන් කොහොමද ප්‍රතිසංකාර ඇති වෙන්නේ කියලා. ඒක අවිද්‍යාව තමයි මුල තියෙනවා කිව්වේ ඒක. ඊට පස්සේ මනෝ සංඛාර. සාමාන්‍ය තම්බික්කවේ මනෝ සංඛාරං අபிසංකාරෝ. එක්කෝ තමම් මේ මනෝ සංඛාර අபிසංස්කරණයක් කරනවා. නැවත නැවත පාද ගන්නවා, මතු කර ගන්නවා. යම් පත්‍යස්ස තං උපද්දිති අධ්‍යත්තං සුඛ දුක්ඛං. තමන්ට මතකින්ට පුළුවන් සුඛ සහ දුක්ඛ කියලා දෙයක් ඇති වෙනවා නම් ඒකේ විදිහට කරගන්න. පරේවාස සංභික්කවි මනෝ සංඛාරං අபிසංකරොන්ති. ඒ අයලිත ව්‍යාකරණයේ ඒ ගැටලුවක් වෙනවා. හොඳද? පරේවාස සංභික්කවි මනෝ සංඛාරං අபிසංකරොන්ති. එක්ක අනිත්‍ය විසින් ඒව ඇති කළා දානවා මනෝ සංඛාර. යම් පත්‍යස තං උපද්දිති අජ්ජත්තං සුඛ දුක්ඛං. ඒ මොනවා හරි ඒකක් නිසා තමයි මන්තක් දකින්න පුළුවන් සුඛ දුක්ඛ දෙයක් ඉපදෙනවා. එක අනිත්‍ය එක සම්පජානෝවා සම්බිච්ච විමනෝ සංඛාරං අභි සංඛාරං තමන්ත තේරි තේරි දැනි දැනීම මේ මනෝ සංඛාර ඇති කර ගන්න. අසම්පජානෝ එහෙම නොතේ තමන් දන්නේ නැතු වුණත් මනෝ සංඛාර ඇති කර ගන්නවා. ඔන්න හොඳම පාටි. ඉමේසු භික්ඛවේ ධම්මේසු භික්ෂුරු මෙන්න මේ කරුණු වලදී අවිජ්ජා අනුපතිතා අවිද්‍යාව ඒක ගෑවිලා තියෙනවා. ඒක මිශ්‍ර වෙලා තියෙනවා. ඒකත් එක්ක එකට යනවා. එතකොට ශරීරයක් තියෙන නිසා, වචී තියෙන නිසා, මනෝ තියෙන නිසා මේක වෙනවා. තමන්ම කරනවා එක්ක අනිත් අය එකට උදව් කරලා කරන දේවා. එහෙම නම් බැන බැන කෙරෙනවා, නැත්නම් නොදැන කෙරෙනවා. නොදැන කියලා කියන්නේ අවිද්‍යාව අනුපතිත නිසා. හැබැයි කොයි කරත් අවිද්‍යාව තියෙන නිසා තමයි කියෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අවිද්‍යායත්තේ අශේෂ විරාග නිරෝධා. මේ අවිද්‍යා කියලා එකක් තියෙනවා, විශාල අන්ධකාරයක්. මේක වෙන්නේ කොහොමද කියලා මේ විපස්සනා මයික්‍රොස්කෝප් එක දාලා බලන්න ඇති හින්දා මේකට වෙන්නේ. නමුත් මේ අවිද්‍යා කියන එක මුළුමනින්ම අතුරුදහන් වෙලා මගේ විපස්සනා ඉදිරියේ මේව දිගහැරෙනවා නම් සෝ කායෝ නහෝති යම් පත්‍යාසිතං උප්පජ්ජති අධ්‍යත්තං සුඛ දුක්ඛං. ඔය තමන්ට සුඛ දුක් කියලා දෙයක් ඇති කර දෙන ශරීරය එයාට නැහැ. එතකොට හොඳට හිතන්න ඕන තැනක් එතනත් ශරීරයත් එක්ක ඩිස්කනෙක්ට් කරලා. එතකොට අවිද්‍යා නිරෝධේ නිසා අශේෂ විරාග නිරෝධ මුළුමනින්ම නැති කරපු නිසා සා වාතා නැහෝති යම් පත්‍යාසුතං උප්පජ්ජති අධ්‍යත්තං සුඛ දුක්ඛං. ඒ වාචාත් නැහැ. ද වාචා කියනකොට අපි දැනගන්න ඕන මොනවද කියලා. ඒ තියෙන භාෂාත්මක දෙයක් ඔය කතා කරන්න පුළුවන්. ඇතුලේ නාල වලින් ඇවිල්ලා මහඩක් දෙන්න පුළුවන් ගැටියක් තියෙන එක. මේක අසිරිමත්යි කියාවා. ඒ ඒ අර චේතනාත්මකව අචේතනාත්මකව අනිත්‍ය හෝ තමන් හරි දැන හෝ නොදැන හරි කරන જાති ඒ තියෙන ඒ ඒ වචීතියෙත් එක්කත් අතුරුදහන් වෙලා යනවා. අවිද්‍යාව ඉවර නිසා අර සුඛ දුක්ඛ මවල දෙනේව සාවාචා නැහොති. ඒ වාචා නැ යම් පත්‍යාස තං උප්පජ්ජිච අධ්‍යත්තං සුඛ දුක්ඛ. මොනවා හේතුවක් නිසා තමන්ට අත්දකින්න පුළුවන් සුඛ දුක්ඛ දෙකක් ඇති වෙනවා නම් ඒක නෑ යාට. සෝ මනෝ නහොති. ඒ මනෝ කියන එකක් නැහැ එතකොට. මනෝ අතුරුදහන් වෙලා. දැන් අපිට මනෝ තියෙනවනේ. පුංචි කාලේ තිබිච්ච මනෝ නෙමෙයි දැන් තියෙන. අම්මා තාත්තා හැදුවා, ගුරුවරුන් එක හැදුවා, කියේ පොත් වලින් හැදුවා, සලායතන වලින් ගත්ත අරමුණු හදාගත්තා. අනිත් ඔය සංයෝජන 10 නිසා ඇති කරගත්ත මනෝ එකක් තියෙන. ඒකෙන් ආපු අදහස් අනුව. ඒකෙන් දක්වපු අද්දකී මනෝ සංඥා අනුව තිබි ඇති වෙච්ච මනසක් තියෙනවා. බෞද්ධ මනසක්, පැවිදි මනසක්, ශ්‍රද්ධාවන්ත මනසක් හරි මොනිසිල් මනසක්, පුරුෂ මනසක් කියලා තියෙන ඒවක් තියෙනවා. ඒක හේදිල යනවා, දියේල යනවා, වාස්ප වෙල යනවා, කපුරු බෝලයක් වගේ එකක් නැතිල යනවා. චෙත්තං තං පත්තුන්තං නැහෝති අධිකරන්තං නැහෝති. එතකොට මොනහරි යම් තන්න හෝති යම් පත්‍යාසතන් උපජ්ජිති අධ්‍යත්තන් සුඛ දුක්ඛ. තමන් ඇතුලේ සුඛ දුක්ඛ කියන දෙකට ඒ දෙක මතු කරන ක්ෂේත්‍රය නැහැ, ඒ අයිතිවාසිකම නැහැ, ඒකේ කාරණේ නැහැ සම්පූර්ණ ඉවන් ඇති කරලා දාලා. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධය නිසා. ඊට පස්සේ දැන් එතකොට අවිද්‍යා සම්පූර්ණ නිරෝධනාම ඉච්ඡේස්ත අතුරුදහන් වල ගිහිල්ලා වස් ඒ තමන්ගේ ඒ වස්තු අයිතිවාසිකම් අතුරුදහන් වල ගිහිල්ලා ආයතනේ නැහැ, ඒක දිගට පවත්වාගෙන යන දෙයක් නැහැ. ඊට පස්සේ අරජ්‍යත් සුඛ දුක් ඇති කරන්නේ ඒ කාරණේම අධිකරණයම ඒ හේතුවම නැති වෙල ගිහිල්ලා ඊළඟට එන ස්තික අත්තභා ප්‍රතිලාභ හතරක් ගැන ඒක ඉගෙන ගත්තාම තේරෙනවා. දෙවෙනි එකේදී අපිට මං කිය අභියෝගයක් එනවා කියලා ව්‍යාකරණානුකූල අනිත්‍ය මේ මනෝ සංකාර කාය සංකාර හෝ මනෝ සංකාර හෝ චිත්ත සංකාර ඇති කරනවා කියලා ඒක ටිකක් අදියත් එහාට පැනලා මේ මෙටෆිසික්ස් පැත්තට දින්ගක් යන්න පුළුවන් පැත්තක් තියෙනවා. මම ඒක කතා කරන්න කැමති නැහැ දැනට. අපි ඒක ගැන හොයලා බලමු. දැන් මේ මේ කියපු කාරණා ගැන ඒ ධර්මයේ දන්න කල්යාණ මිත්‍රයන් මිත්‍රයන් අපිට තව කරුණිගෙන ගන්න සාකච්ඡා කරන්න. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. මේ අසිරිමත් සූත්‍ර දේශනා ඔළුව හරහා යන්තම් නෙවෙයි, මේ ශූන්‍යතාවය නිවසඤ්ඤා නාසඤ්ඤාතන තුබ්බේ ඔබට ගිහිල්ලා බැලුවාම මේ දැනට පාචියන මනෝ වචීසා කාය අපිට ඇති කළ දෙන හරිය අපිට ඇති කළ දෙන අත්දැකීම් රාශිය එක්ස්පීරියන්ස් කොටගෙන තේරුම් ගන්න පුළුවන් වෙනවා. කල්යාණ මිත්‍රන් වුණාට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු සත්‍යත්වයන්ී තමත් අපිට වචනාර්ථයේ මේ දේවල් පැහැදිලි කර දුන්නා. දැන් අපිට තියෙන්නේ වචන වලින් ඇත්තටම කියුනේ කුමක්ද කිහින්ද තවදුරටත් තේරුම් ගන්නයි. ඉතින් මේ සාකච්ඡාව දැන් ඉතුරු ටික මෙහෙම වෙනකොට මේ මට මේ අහුවිච්ච පැත්තෙන් යන්න බලන ගතියක් තියෙයි. එහෙම වුණත් කල්යනා මිත්‍රන්ට පුළුවන් වෙනස් කරන්න. මම වැඩි විදිහට යනවා නම් මට හිතුණා ඉස්සෙල්ලාම දැනගන්න හොඳයි කියලා මේ මේ කාරණාව අර කාය සංස්කාරන් අபிසංකරෝති කියන කොටස ඉස්සෙල්ලා ඒක දැනගන්න ඕන කියලා මට හිතුණා. මේ අපි කාය සංකරණ අபிසංකරෝති කිව්වම මොකද්ද ඒ කිව්වේ කියලා අපිට පැහැදිලි වුණේ. දැන් මොකද්ද අද සාකච්ඡාවේදී මම ජයන්ත මහත්මයාට යොමු වෙනවා ඒ ප්‍රශ්නේ සඳහා. මොකද්ද කාය සංස්කාරන් අபிසංකරෝති කියලා කිව්වේ? ඒ වගේ මේක තියෙනවා. ඒ වගේම තියෙනවා වචී සංකරණ අபிසංකරෝති, මනෝ සංකරණ අபிසංකරෝති. ওই තුනම අපි එකම පැහැදිලි කිරීමෙන් තේරුම් කරගමු ජයන්ත මහත්මයා. හොඳයි, සර්වන් සර්මයි සත්‍යයේ තමස්ම ගෞරවයෙන් සත්‍ය ගන්නවා. අපිට තමස්ම කරුණාවෙන් මේ කරුණු කියලා දෙන්න. අපිට ඔහුගේ කාලයක්ම ඒ නැති වී තිබුණා. ඒක බොහෝ පාඩුවක්. හොඳයි, දලුවත් මහත්මයා ඇහුවේ මේ කාය සංස්කාරත් ඒ වගේම කාය සංස්කාරය අபிසංකරණය කරනවා කියන එකත් ඒ වගේම වචී සංස්කාර මනෝ සංස්කාර අபிසංකරණ කරනවා කියන එකත් ගැන යන්නේ. අපි මූලික වශයෙන්ම ඉගෙනගෙන තියෙනවා දස අකුසලයේ දස කුසලයේ කියලා කොටසක්. මම හිතනවා ඒ පැත්තට බරවීම නිවැරදි කියලා මෙතනදී. එතකොට විශේෂයෙන්ම කාය සංස්කාර කිව්වහම කුසල පැත්තෙමුත් අපි කරන වැඩ කොටසක් තියෙනවා, අකුසල පැත්තෙමුත් යම් කෙනෙක් කරන වැඩ කොටසක් තියෙනවා. ඒ කාය සංස්කාර කියලා ගත්තහම අකුසල පැත්තට බර වෙන්නේ කාණගාතේ අදත්තාදානේ කාම මිත්‍යාචාරය කියන කොටස තමයි. විශේෂයෙන්ම අකුසල අபிසංකරණය කරන දේවල් හැටියට කියන්නේ රැස් කරන දේවල්. කාය සංස්කාර කියලා කියන්නේ ප්‍රාණඝාතය නම් අபிසංකරෝති කියන ප්‍රාණඝාත නැවත නැවතත් කිරීම ආදී වශයෙන් කියලා තමයි හිතන්නේ. එතකොට අදත්තාදාන කාම මිත්‍යාචාර කියන කොටස අකුසල පැත්තෙන් අපුඤ්ඤාபிසංකාර කියලා කියනවා. නැවත නැවත ඒ කියන්නේ ඒවත් කිරීම. එතකොට ඒ ටිකම ගත්තාම කයින් වචනෙන් කයින් කියන ඒ වැරදි තුනේ වැළකීමම පුණ්‍ය අභිසංකාරයක්. ඒ කියන්නේ ඒ කුසල පැත්තෙන් නැවත නැවතත් ඒ වගේ නොයදීම තුලින් ඇති කර ගන්නා වූ දක්ෂතාවය තමයි එතන පැහැදිලි කරන්නේ. එතකොට වචී කියන කොටත් ගන්න වෙන්නේ අවසන්දි හතරක් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අක්කියොත් එහෙම මුසාවාද, පරසාවාච, පිසුනාවාච, සම්පක්කලාප කියන කොටස් හතර තමයි වචී සංඛාරවල අකුසල පැත්තට බර වෙච්ච සංස්කාර ටික. ඒවා නැවත නැවත කිරීම තමයි මත්තර කිරීම වශයෙන් ගත්තොත් ඒක තමයි අභිසංස්කරණය කියලා කියන්නේ වචනේ පැත්තෙන් අපුඤ්ඤාභිසංකාරද. ඒක පුඤ්ඤාභිසංකාර කියන්නේ එකින් ඇත්තටම වැළකීම තමයි. ඒ හතරේ වැළකීමම පුඤ්ඤාභිසංකාරයක් කියලා. ඒකට මනෝ කියන කොටස් අභිච්ඡා දෝමනස්ස මිච්ඡා දිට්ඨි කියන තුන තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. මනෝ කර්ම ඇති කරන කොටස්. එතකොට ඒකෙත් අකුසල පැත්ත තමයි අභිච්ඡාව කියන එක මනසේ පහළ වෙනවා නම්, ඒ වගේම ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන හැඟීම් ඇති වෙනවා නම් ඒ ටික අපුඤ්ඤාභි සංඛාර. ඒව තමයි ඒ සංස්කාර තමයි අභිසංස්කරණය කරන්නේ ඒ ගැන දන්නා කෙනෙක්ගෙන්. ඒ වගේම අකුසල පාර්ශ්වයෙන් ඊළඟ කුසල පාර්ශ්වයෙන් ගත්තාම ඒකෙන් වැළැක්වීමම තමයි පුඤ්ඤාභි සංඛාර හැටියට ගන්නෙ. එතකොට ඒකින් වැළකී සිටීමම නැවත නැවතත් වැළකී සිටීම ඒ කුසල ධර්මයක් වැඩිම වශයෙන් අභිසංස්කරණය කිරීමක් කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. දල්වත් මහත්මයා තේරුවන් සරණයි. තේරුවන් සරණයි යන්තවත්මයා. මම හිතන්නේ ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන් අපිට කරලා දුන්නා මේ කාය සංස්කාර කියන්නේ මොකද්ද, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන්නේ කොමක්ද කියන කාරණාව හොඳින් පැහැදිලි වුණා. මට තාමත් ඒ ප්‍රශ්නේ කැටියට මම යොමු කරන සත්‍යීත්වමාගෙම ඒ කොටස පැහැදිලි කර ගන්න. ඊගා කොටසට යමු අපි. ඉගෙන සත්‍යීත්වමානේ මේ කිසියම් කෙනෙකුට ඒ කාය සංස්කාරන් අභිසංස්කෘති කරන පස්සේ ඒ තමා තුළ ඇති වුණා වූ සුව හෝ දුක් උපදිනවාද, ඒ නිසාම කාය සංස්කාර අභිසංස්කරණය කරනවා කියලා කියනකොට මේ කාය සංස්කාර අභිසංකරණය කියන්නේ ඒ කාය සංස්කාර නැවත නැවත කිරීම, එහෙම නැත්නම් රිපීට් කිරීම කියන අර්ථයෙන් කිව්වාදෝ කියලා හිතනවා. ඔබතුමා ඒක පරිවර්තනය කරපු හැටි ආයත් කියනවා. ඒක එතනත් කද්ද දෝෂයක් තියෙනවා. මම දැනගන්න යන සත්‍යතුමානේ මේ කාය සංස්කාර අභිසංකරණය කරලා කියනකොට දැන් ඔබ දැන් මේ පැහැදිලි කිරීමේදී මට හිතුණා කියුණාද කියලා මේ රිපීට් කිරීමක් කියලා. කියන්නේ අපි හිතමු හොඳ යම් කිසි දෙයක් කරනවා, ඒ දෙයින් තමයි සුවයක් සුඛයක් ඇති වෙනවා නම් එහෙනම් තමයි හොඳක් තමයි නැවත කරිනවා. ඒ වගේ අර්ථින් ජයන්ත මහත්තයාගේ අර්ථකථන සමග ගැලපුණාද කියලා හිතුණා. නමුත් මට හිතෙනවා ඒද කියන්නේ ඊට වැඩිය වෙනස් දෙයක්ද මේ කාය සංස්කාර අභිසංකරෘති කිව්වම කියන්නේ. එයයි ප්‍රශ්නේ. රිපීට් කිරීම කියන අර්ථයේද මේ කාය සංස්කාර අභිසංකරෘති කියන්නේ කියලා මං හිතන්නේ. ඒක නෑ කියලා තමයි මට හිතෙන්නේ. රිපීට් වෙනවා. ඔව්. යලි යලි කෙරෙනවා. නමුත් අර අජත්ත සුඛ දුක්ඛ කියන දෙක මතු කරන කාය කාය සංඛාර සිදුවෙන්නේ අවිද්‍යා නිරෝධය නිසා. නැත්තම් ඒ පොදු මනසේදී අර පුදුජන මනසේදී නැත්තම් අරහත් නොවු මනසේදී ඒක සිද්ධ වෙනවා. යලි යලි සිද්ධ වීම. දැන් මාකි වේක නිවසන්නා නාසන්න ඈතට ගිහිල්ලා, ඒ කියන්නේ ඈතටම තවත් ළඟට ඇවිල්ලා මම නොවන්නා තුළ මේක සිදුවෙනවාද? මම නොකිසියෙක් බවට පත් වුණාම මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි මෙතන කියන්න හදන්නේ කියලා දැන් තේරුම් ගන්න තියෙන හැටි. ඔව්. මේක දැනට දාන්න එපා. මේ සීල කොටසට පමණක් ඒක අවශ්‍යමයි. ඒ 10 දැන් අර අංගුත්ත නිකාය පොත් එක සම්පූර්ණ විස්තර කරනවා මේ ඒ 10 එකතු වෙන හැටි. ඔය අපි ජයන්ත මහත්ත දැන් කිව්වේ ඒක ඔය 10 කරාම ඒක විපාක දෙන හැටි මෙහෙම වෙනවා කියලා. දැන් එතන තියෙන්නේ හොඳ නරක පැත්තට යන ගතියක්. මම ඒකෙන් ලිංගක් වඩා ළඟට එන්න හදන්නේ. ආචාර විද්‍යාත්මක පැත්තටම යනවටත් වඩා ශුන්‍යතා මනස තුළ නැත්තම් මේක නිකම් සිදුවෙන දෙඟලිල්ලක් විතරයි කියන සත්‍යෙන් තේරුම් ගන්නට උත්සාහ ගන්නට කියන පැත්ත තමයි ඔයත්තන්ගේ මේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර මේ අනිත්‍යයෙන් මෙහෙවනවා කරලා කියනවා ඒක කරන්න හදාන්නයි සත්‍යත්වානි ඒවා ඔව් සත්‍යත්වානි මේ මගේ පරිවාසයේ කොටසට සාකච්ඡාවකින් එන්නම් ඊගාට මට ඇත්තටම දැන් අරකේ කොටස තමයි නැවත මොකද මේක තුලම තියෙන්නේ මේ කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කිරීම කියන එකට වඩා ඒ අபிසංකරෝති කාය සංස්කාරං අபிසංකරෝති වචී සංස්කාරං අபிසංකරෝති මනෝ සංස්කාරං අபிසංකරෝති කියන ඉඳා ඒක අර මට හිතෙනවා නැවත මේ රිපීට් කිරීමක් ඒ දෙයම නැවත රිපීට් කිරීමක් ඒක හොඳ නිසා කිරීමක් කියන ඒ සරල අර්ථයට වඩා කිසියම් මේ සංස්කාරයක්කින් ඒක අபிසංකරණය කරන කියන්නේ ඒක අපි ඒකට තව තව දේවල් ඇඳගෙනමින් ඒක මේ නැවත කිරීමක් තමයි නමුත් ඒක ඒ අபிසංග රිපීට් කිරීමට ඔබට කී දෙයක් මේ සියුම දකින්න ඕනද මෙතන කියන කාරණාව තමයි මට දැනගන්න ඕනකම තියෙන්නේ. ඒකෙන් කරපු දේ ඒ විදිහම නැවත කරනවා කියන එකම නෙමෙයි යත් වෙන්න පුළුවන් කොටසක්. නමුත් කිසියම් සියුම් කාය සංස්කාරයකින් තමන්ට කිසියම් සුඛ අපි හැමදේම කරන්නේ කෙනෙක් තමන්ට සුඛයක් බලාපොරොත්තු වෙන. ඉතින් ඒ කරන්නා වූ කායව වචීව මනෝ සංස්කාරය සුඛයක් ලැබෙනවා නම් තමා එතන ගැවෙසෙමින් ඒ තුල මිදෙමින් එය තව තවත් වැඩි කරගෙනමින් තව දේවල් එකට එකතු කරගෙනමින් ඉන්න දනා වූ ගතියද මේ අபிසංකරණව කියනවා කියන්නේ කියන කාරණාව තමයි ගේන්න ඕනකම තිබුණේ. ඒකත් නැවත සත්‍යතුම ඊගාවට යමු නැපසේ කියන සත්‍යතුම තවත් කියයි. අපි ඊගා කොටස ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නේ කියන්නේ තේරුම් ගත යුතු කොටසට අර පරේවාස සම්භික්කවේ කායං සංකාරං අபிසංකරොත් කියපු කොටස ගැන මා බාධා කරන්න යලිත් මා බාධා කරන්න සමහර කම නැහැ සත්‍යතුනේ එහෙමයි වෙන්න ඕනේ. ඔව් දැන් ඒකේ ඒ අபிසංකරෝති කියන එකට කලින් තිබිච්ච එක අපෙන් ගිලිහුණාද ඒතකොට කායවා පික්කවේ සති කාය සංචේතන හේතු ශරීරයක් තියෙනකොට ශරීරයක් තියෙන නිසා ඒ ශරීරය මෙහෙවලා මෙහෙවන්ට ඇති ඕනකම නිසා කාය සංචේතන හේතු උපජ්ජිත අජ්ජත්තං සුඛ දුක්ඛ වචන තියෙන නිසා වචන මෙහෙවල මේක කරන්ට උවමනාවක් ඇති වෙන නිසා මට ඇති වෙන ඊට පස්සේ ඒක වැදගත් වෙනවා. ඒ දෙවෙනි එක තමයි ඔය එක්ක තමන් අபிසංස්කරණය කරනවා නැත්නම් අනිත් අය උදව් කරන අபிසංස්කරණය කරන්නට කියලා. ඒක දෙවෙනි කොටස. අරක තේරුම් ගත්තු දැන් මනෝ අතුරුදහන් වෙලා වාචා අතුරුදහන් වෙලා කාය අතුරුදහන් වෙලා යන ගිහිල්ලා නම් ශුන්්‍යතාවේදී ඒ කියන්නේ හැබැයි මම ওই තුනෙන් එකක්වත් නෙවෙයි. හැබැයි මෙතෙන්දී සබ්බේ ධම්ම අනත්තා කියන අවබෝධය මත ඕනේ ඉන්නේ. මේක ගැඹුරුයි ගැඹුරු ඒ වුණාට රසයි. ඒකට ඩිංගක් කතා කරන්න ඕන. ඒ දෙවෙනි එක තමයි සාමං වාපික්කවේ කාය සංකාරං අபிසංකරං. අර ශරීරයක් දැන් තියෙනවා, වචන පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා, මනෝ තියෙනවා. ඒ තියෙනකොට අර දැන් අපේ ඒ කල්යාණ මිත්‍ර අපිට කියලා දුන්න හැටියට ඒ 10 සිද්ධ වෙනවා. ඒක කෙරෙන් තෙක්ක තමන් කරනවා නැත්නම් අනිත් අය විසින් මෙහෙවනු ලබල කරනවා. ඒක යලි යලි කරනවා කියන කී අபிසංස්කරණය කරනවා කියන්නේ වැඩි කර ගන්න හදන. තව තවත් දීගෙන වැඩි කර ගන්න හදනකොට තමන්ට අජ්ජත් සුඛ දුක්ඛ තවත් ඇති වෙනවා. අද්දකින්. ඒ තුනේ එක තමයි සම්පජාන. දැක්කු දැන දැන නැත්තන් නොදැන. ඒ දෙක කරන. ඒතර මුල් කොටසත් අවතක් කරන් දෙපන්. ශරීරයක් තියෙනවා. ඒතකොට ඒක මහරහත් කෙනෙක් කරන්නේ. ඒකයි මේ එක්කද සලායතන නිරෝධයක් කරගෙන ඉන්නේ ඉඳලා. දැන් මහා කෝට්ටිද සූත්‍රයත් හොඳ වෙන්නේ ඒකයි මේකෙන් පස්සේ කතා කරන්න. ඒක ගැඹුරුයි හොඳද? නමුත් එන්න අත්දකින්න රසවිඳලා කතා කරන්න සම්මා සම්බුද්ධ සරණ සමා වෙන්න බාධා කරාට. කමන්නේ සත්‍ය ප්‍රාණම් නෑ නෑ කමන්නේ නෑ නෑ බොහොම බොහොම වින් මේ ඔව් මම ඇත්තට මේ පළවෙනි කොටස ස්කිප් කරලා දෙවෙනි එකට ආයේ සමා වෙන්නේ කියන්නේ ඔය මේ නමුත රහතන් වහන්සේ කෙනෙක් කියන පැත්තෙන් යන කොටසට අපි එමු ඊගාපත්ත පසු පරිච්ඡේදයකට එනකොට අවසානෙට වගේ දැන් දැනට මේ සිදු වෙන්න දෙන්නේ අවිජ්ජා පත්‍යාච කියලා කිව්වේ නේද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින දේ තමයි සත්‍යතුමාර මුල කොටසදී කිව්වේ මම හිතනවා මම ඒකනත් කල්‍යාණ මිත්‍රකින් අහන්නම් ඒ කාරණාව ගැන චිත්‍ර මහත්මියට යොමෙන්නම් මම චිත්‍ර මහත්මිය ඒ කොටසත් ඒ කියන්නේ කාය විඥාප්තියක් ඇති වෙනකොටම ඒ සංචේතන හේතුවෙන් තමතුළු සුවදුක් උපදිනවා කියන කොටසත් ඒ වගේම වාක් විඥාප්තියක් ඇති වෙනකොටම ඒ තමගේ සංචේතන හේතුවෙන් තමට සුඛ දුක්ක් උපදිනවා මනෝද්වාරෙත් ඒ වගේම ඒ සංචේතන නිසා තමට සුවදුක් උපදිනවා එimhe උපදින්නේ මා විද්‍යාප්‍රත්‍යයෙන් කියන කාරණාවත් ඊළඟට මේ අනිත් එක අර දෙවෙනි කොටසේ කියපු එක අර කාය සංකරණ අපි සංකෘති කියනකොට ඒක පරේවාස විනායකකුයි බලපෑම නිසා වුණන උපකාරය නිසා කොහොමද මේ ඒ දේ සිදු වෙන්නේ කියන කාරණාව ඔන්න කොටස ගැන චිත්‍ර මහත්මිට ඉස්සලම වෙන්නම් මම ඉන්න අනුතුරු නැවත සත්‍යත්වයට වෙනවා හොඳයි ගාක් ළඟට ඉන්න ගාක් ළඟට ඉන්න දරුවන් සන්නයි එහෙනවද එහෙනවා ළඟට ඉන්න ඉස්සෙල්ලා තැහුණා නමුත් ළඟට ඉන්න ඕනේ නැත්නම් බාලිය අමාරු රෙකෝඩ් ගන්න සත්‍යයට මකේ වගේ මේ සූත්‍රයේ මේ කොටස ටිකක් ගැඹුරුයි ඒ නිසා අපි මේක කොහොමද සාමාන්‍යයෙන් අපිට තේරෙන විදිහට කියලා තේරුම් ගන්න කියලා හිතුවොත් එතම අපිට කිව්ව මේ පටන් ගන්න කොට දැන් මේ අවිද්‍යාව නිසායි වෙන්නේ කියන එක අපි මුලින්ම තේරුම් ගන්න උත්සාහ කරොත් හොඳයි කියලා මේ අවිද්‍යාව නිසා මොකෝද මේක වෙන්නේ කියන්නේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ යටි වශයෙන් කොටස් වශයෙන් අපිට යනකොට මේ සිදුවෙන සිදුවීම හරි විදිහට දැක්කේ නැති වුණාම දන්නේ නැතුනම කියන වචනයට වැඩිය දැන් මේ එනකොට අපි කල්යාණ මිත්‍ර ටිකක් ඉදිරියට ගිහින් සත්පුරුෂ කෙප්පෙදිට දන්නවා කිනමුත් දැකලා නැති වුණාම වෙන්නේ මොකද අපි තාම ඒ කියන්නේ අපි අඳුරේ ඉඳගෙන දේවල් අපිට ඕන විදියට දනවා කියන එක වගේ තමයි මේ සූත්‍රයෙන් තේරුම් ගත්තේ. ඉතින් දන්නේ නැති මොනවද කියන එකත් අතගෙන නැත්ේ වචන වලින් අපිට විස්තර කරලා තියෙනවා. දුක කියන එක දන්නේ නැහැ හරියට. දුකට හේතු හරියට දන්නේ දැකලා නැහැ. දන්නවා කියන්නේ අපි දන්නවා වචන දන්නවනේ අපි අහලා තියෙනවා එහෙම දන්නවා. නමුත් අපි මේ දේ යම් කිසි දෙකින් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවද මේක? මේක සත්‍යයක් කියන එක. මේ සත්‍ය ආයේක වෙනස් වෙන්නේ නැහැ කියන එක අපි දැකලා තියෙනවා. ඉමේනි සත්‍යයකට මනස පත් වෙන තුරු මේ දේවල් ඇත්තටම සාමාන්‍ය වචන කොටක් විතරක් වෙනවා. මේ නිසාම පිටසක් කිතුමත් වේ අවිද්‍යා අතේක විදාන්ත නිරෝධ. එන්න මේ සත්‍යයට මනස පත් වෙන්නේ කොහොමද කියන භාවනාවකදී ඇත්තටම මේ தත්ත්වයට මනසපත් වෙනවා කියන්නත් බෑ. ඇත්තටම යම් කිසි අපිටම ඒ දැනුවත් වීමක් වෙනවා කියන්නේ. දැනුවත් වීමක් කියන එකත් වෙනවා කියනකොට කෙනෙකුත් ඉන්න ඕනේ. නමුත් වචන වලින් එහෙම කියමු. ඒකම අපිට කොහේ මේ සිද්ධිය වෙන්නවද කියලා අපි හිතලා බලන්න ඕන තැනක් තියෙනවා අපිට. කියන්නේ මේ සංඥාව ඇති නැති තත්ත්වයටපත් වෙනකොට මනස දැන් ඉතින් දැන් අපි දන්නවා අර කය ගැන කතා කරනකොට අපි පංච නීවරණ වලින් අයින් වෙලා දැන් කය කියන එක අපි ආශ්‍රත ප්‍රශ්‍රත ආනාපානේ විදිහට දැක්කලා දැන් ඉතින් එහාට අපි සම්පූර්ණ කයම අනාපානේ කියලා සත්‍යයට පිටි කරලා රූපේ කියන එක. එතනින් අපි කියනවනේ දැන් දැනෙන්නේ නැති වෙනවා කියන නොදැනුම් වෙලාවේ සත්‍ය සිදුවෙන දේවල් අපි කිසිවකින් භාවනා කරන්නයි හොඳ චිත්තමාත්මී පොඩ්ඩක් ඩිස්ටර්බන්ස් එකක් තියෙනවා කැඩි කැඩි වගේ එන්නේ ඒ නිසා අපි චිත්තමාත්මී සමා වෙන්න කැඩි කැඩි යන ගතියක් තියෙනවා වටිකට කිමුටත් එහිමටත් හොඳයි අපි මම කැමති සේන මහත්මයාගෙන් ආලෝකයක් ගන්න මේ මම අහ ප්‍රශ්නෙට සේන මහත්මයා දැන් අර දැන් අපි මේ දෙවෙනි කොටස දෙකේ පුකාර්ත කතාව පොඩ්ඩක් ඉන්නේ ඒ කිසියම් කෙනෙකුට ඒ තමා තුල සුව දුක් උපදිනවාද ඒ තෙමේම තමාම ඒ කාය සංස්කාරය අභිසංස්කරණය කෙරේ කියන එක අපි කතා කළා ඊර්ගව කොටස දැන් ඉන්නේ ඒ යම් කාරණයකින් තමා තුල සුව දුක් උපදිනවාද වෙනත් කෙනෙකු පරහු කියලා තියෙන්නේ ඒ කාය සංස්කාරය අභිසංස්කරණය කෙරේ තහු ලවා කරවත් කියන අර්ථයක් කියවෙනවා මට අනේ ඒක දැනගන්න කැමතියි කොහොමද මේ වෙනත් කෙනෙක්ගෙන් ඒක වෙන්නේ කියන කාරණාව ටිකක් තවදුරටත් සත්‍යතුමාට යොමු වෙන කලින් සේන මහත්මයා මේ වෙනත් කෙනෙක්ගෙන් කියන කොටසේ ඉන්නේ අපි ඈ තෙරුවන් සරණයි ඔව් මට තේරෙන විදිහට නම් දැන් වෙනස් කෙනෙකුගෙන් දැන් අපි පළවෙනි කොටසට දන්නවා අපේ අතින් අපේ කාය සංකාර වචී ඉබදී සංකාර වලින් වැරදි හරි හොඳ හරි වැරදි හරි කරනවා කියන එක. එතකොට අනිත්යෙන් කරනවා කියලා කියනකොට දැන් මට හිතුනේ අනිත්ය උපකාරී වෙනවා. අනිත්ය කියලා කිව්වහම තමුන්ගෙන් බැහැර වෙච්ච අය. දැන් අනිත්ය කියන එක අනිත් මිනිස්සෙක් වෙන්න ඕනේ නැහැ. අනිත් සතෙක් වෙන්න පුළුවන් අනිත් වස්තුවක් වෙන්න පුළුවන් ඕනෑම දෙයකින් අපේ මේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර වෙනස් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා මොකද අපි මේ අවිජ්ජාව නිසා මොකද අපි මේක දන්නේ නැහැ දැන් උදාහරණයක් මට උනේ මතුරුවෙක් වහනවා අපි බතුර ලේබන කොට අපිට රිදිල්ලක් ඇති වෙනවා. රිදිල්ලක් ඇති වෙනවට පටාස් ගල ගහනවා. මොකද ගහන්නේ ඒ අර අවිජ්ජාව නිසා. අපි විද්‍යාව දන්නවා නම් මේක හොඳ නැහැ කියලා. මේක හොඳ නැහැ කියන ඒක අපි තැම්පත්තල තිබුණා නම් අපි එහෙම ගහන්නේ නැහැ. මේ ගහන්නේ අර වෙන කෙනෙක් නිසා අපේ මේ ශරීරය ඒ ක්‍රියාව කරන්න පුළුවන් කියන එක කරනවා කියන එක නෙවෙයි කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන් ඒ විදිහට අදහසකෝ මට මෙතනදි තේරුණේ මේ අනිත්‍ය පරිවාස කියන එකේ අනිත්‍ය කියන එක අනිත්‍ය පුද්ගලෙක් කියන එකම නෙවෙයි අනිත් ඕනෑම වස්තුවක් නිසා අපේ කාය වචී මනෝ කියන දේවල් වලට බලපෑමක් ඇති වෙනවා කියන එකයි ඒකයි මගේ තේරුම සර්ණසේනවාග්ය මම එමනම් ඉතාම ගෞරවයෙන් සත්‍යත්වයට වෙන සත්‍යත්වانے අනේ අපිට ඒ කොටස කියලා දෙන්න මේ පරිවාස තන්වික්ක වේ කාය සංකාර අපි සංකෘතකින් කොටස දෙනවා සර්. සම්මා සම්බුද්ධ සරණයි. ඔය දැන් ඒ කල්යාණ මිත්‍රයෙක් කිව්වා අවිජ්ජා නෙවෙයි අවිජ්ජා. අවිජ්ජා කියන්නේ අනිත්‍ය සතුටින් මටක් තියෙනවා නම් හොඳයි කියලා හිතන ගතිය. අවිද්‍යා කියන්නේ නොදනුවත්කම. අව අන්ධකාරය. එතකොට දැන් ඔය ඒ කියපු ක්‍රමේ අනිත් ආය විසින් මට කාය සංඛාර ඇති කරනවා. අනිත් ආය විසින් මට වචී සංඛාර ඇති කරනවා. අනිත්‍ය විසින් මනෝ සංඛාර ඇති කරමු. දැන් ඔය කියපු බාහිර පැත්ත ඔය විදිහටම තියාගත්තු ඒක තමයි අපේ අපේ අපි ඉගෙන ගන්න දර්ශනය කියන වචනේ මා කියන්නේ දැන් අපි යන ගමනක් තියෙනවානේ තථාගත දර්ශනයකට අනුව ඒ අනුව අපි ඉගෙනගෙන තින්නේ එහෙමයි. අපි ඊළඟ ඔය සූත්‍ර ඊළඟ කොටසට ආවහම ඩිංගක් එකේ තේරෙපි අත්ත් සංචේතන පර සංචේතන දැන් අත්ත් බහ පටලාභ හතරක් ගැන කියනකොට එතෙන්දි කියනවා මේක ටිකක් හැබැයි මෙතෆිසික්ස් ඒ වුණාට මේක ඉවක් අල්ලලා බලන්න. චරිතාව කියනවා දැන් බුදුහාමුදුරුවෝ මේ අටබව වටලා බහතරක් තියනවා කිව්වහම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි දැන් ඒ දෙන සූත්‍ර කාරණේ දෙවෙනි සූත්‍රේ කැලට හොඳේ. චත්තාරෝ මේ භික්ඛවේ අත්ථභාව ප්‍රතිලාභ මේ අත්ථභාවය ලැබීමේ ක්‍රම හතරක් තියෙනවා. ඒකේ වර්ග වශයෙන් තියෙනවා. විතර මේ පරිවර්තනය කරපිට. තාත මේ චත්තාරෝ මොකද්ද හතර? අත්ති භික්ඛවේ අත්ථභාව ප්‍රතිලාභෝ යස්මින් අත්ථභාව ප්‍රතිලාභේ අත්ථ සංචේතන කමති නෝ පර සංචේතන පරසං අනිත්‍යයේ මෙහෙවීමක් නැත්ත අනිත්‍ය පිළිබඳ සිටීමක් එන්නේ නැති ගතියක් එනවා. ඒ එහෙම අත්ත බවපත් ලාභයක් තියෙනවා. තුර සරිතාන්ද්‍රෝ එකට කියනවා එහෙම කිව්වහම එතෙන්දිම කියනවා ඊට පස්සේ කියනවා මේ අත්ත් සංචේතනා හේතු තේ සංසත්තානං ධම්මා කායා චුති හෝති. ඒ ඉපදිච්ච තැනින් ඒකත් ඒ චුති වෙන්නේ අත්ත් සංචේතනා හේතුයි. තමන් මෙහෙව ගන්නයි. අතිපික්කේ අත්ත් භව පටලාභු යස්මින් අත්ත් භව පටලාභේ පර සංචේතනා සම්තිනෝ අත්ත් සංචේතන කමති කියන වචනේ කමති කියලා කියන්නේ ඒක ඉවසිල්ල ඒක ඇක්සෙප්ට් කරන ගැතියක් තියෙනවා කියන එක. දැන් ඔය මොකක් ඔය විනය කියනකොට තියෙන භික්ෂුන් වහන්සේලාට කියනවා ඒ මොන හරි මේවා කරලා තියෙන මේ දේ පුබ්බ කරන පුබ්බ කිච්චේ තියෙනවා කියනවා. ඒක එක ජාති තියෙනවා නේද? ඒක අපිට අවශ්‍ය නැහැ මෙතෙන්දී. එතකොට ඒ අර ඒ කතා කරන භික්ෂුව නිවේදක භික්ෂුව කියනවා මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා මේක වැරදි කියලා හිතෙනවා නම් භික්ෂුන් වහන්සේ සංඝයා කියන කතා කරන්න සංඝ භික්ඛුනි සංඝෝ භික්ඛු සංඝ කතා කරන්ට එහෙම නැත්තම් කමති සංගස්ස තස්මා තුන්හි ඒව මෙතන් ධාරයානි මේක ගැළප මෙතෙන්ට ගැළපෙනවා මේකට අනුගත වෙලා යනවා නිසා තමයි මේ නිසද්දභාවය කියලා එයා පිළිගන්නවා කියලා. වන්නේ කමති කියන්නේ අන්නේ ඒ තේරුම තියෙන උඩට. ඒක ඔරොත්තු දෙනවා. සමහර තැන් තියෙනවා පර සංචේතන තීන නෝ අත්ත් සංචේතන තමන් ගැන හිතෙන්නේ නැහැ වයි. එතෙන්දි සවිතාව කියන පර සංචේතන හේතු තේසං සත්තානං ධම්මා කාය චුති හෝති. අනිත් අය ගැන හිතනකොට නැත්තම් අනිත් අය විසින් මෙහෙවපු සිතුවිලි එනකොට ඒකත් ඒකෙන් අතුරුදහන් වෙනවා කියලා අට කතාවේ තියෙන කතාව කවුරු හරි අරගෙන කියන්න ඔය කිද්දා පදුසිකා මනෝ පදුසිකා දේවා කියලා තියෙනවා. ඒවා ගැන හොඳ මං ඒ කතාව වලට වැඩි යන්නේ නැහැ මෙතෙන්දි. මිට වඩා වැදගත් දෙයක් මෙතෙන්දි කියනවා. තුන්වෙනි එක අත්ති භික්ඛවේ අත්ථ ප්‍රතිලාභෝ යස්මින් අත්ථ භව ප්‍රතිලාභේ අත්ථ සංචේතනා ච කමති පර සංචේතනා. භික්ෂුවනි සමහර අත්තභාව පටලාභ තියෙනවා. ඒ කියන්නේ මේ මේ මේ පැවැත්ම මතුවෙලා යන කොතෙන්ද තව තැනක මතුවෙනවා. ඒකට වකුගඩු ඇටකෝටු අක්මා තලබු ඒවා නැති වෙන්න පුළුවන් සමහරට. මොළ ඔළුවක් එහෙම නැති වෙන්න පුළුවන් ස්ථයිපද්ධති සාහිත්‍යවල. ඒක ආශිර්වාද විශ්වයක් තියෙන. එතෙන්දී එහෙම තියෙනවා කියනකොට සෙරුත්කාම කියන අත්ත සංචේතනාච පර සංචේතනාච හේතු තේසං සත්තානං තම්මා කායා චුති හෝති. මං ඒක එතෙන්ට ගන්න ඒ කියනකොට මේ ගැන ඉවත් වැටෙනවා මොකද්ද මේ කියන දේ කියලා. නැත්නම් සෙරුත්හරු දේශනෙන් පස්සේ කියන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට සමහර අත්ත භවපට ලාභ තියෙනවා. යස්මින් අත්තභාවපට්ඨලාභි අත්ථ සංචේතනා චකමති පර සංචේතනා. තමන් විසින් හසුරුවා ගන්නු ලබන දේවලුත් තියෙනවා, අනිත්‍ය විසින් හසුරුවන දේවල් තියෙනවා. ඒක ආදාහල් තියෙන ගන්න නැත්තම් කියන්න පුළුවන් තමන් ගැනත් හිතෙනවා. පිටි අත්ථ සංචේතනා කියනකොට ඒකට වඩා ටිකක් වෙනස් විදිහට තමයි තෝරාන්ත වෙන්නේ. පර සංචේතනාච තියෙන දේවල් තියෙනවා. කමති කිවි ඒකයි. ඒ ඇක්සෙප්ටන්ස් එකක් තියෙනවා ඒ පැවැත්ම තුළ. තුර් සරිත්තාදු කියනවා තථාගතයන් වහන්සේට මන් තේරුම් ගත්ත ඇතිත. එහෙනම් අත්ථ සංචේතනාච පර සංචේතනාච හේතු. අත්ථ සංචේ තමන් පිළිබඳ හිතන නිසා නැත්තම් අනුන් හිතන නිසා නැත්තම් තමන්ම හිතන නිසා අනුන් විසින් හිතවන නිසා ඒක උදව්වක් වෙලා අර කියව මේ කලින් කතා කරනකොට කිව්ව එක සත්‍යයක් කියන්න පුළුවන් කෙනෙකුගෙන් එන අර මට්ටලි මට්ටි කුණ්ඩලීට ආවා වගේ දෙයක් වෙන්න පුළුවන්. තව જાති තියෙනවා. තව බොහෝ දේ තියෙනවා තේ ටිකක්. එතකොට හේතුවද කියනවා අත්ථ සංචේතනා පර සංචේතනා හේතු දෙක නිසාම ඒ සත්‍යයෝගේ ධම්මාකාය ඒ වර්ගයෙන් ඒ ඉපදිච්ච තැනින් චුතියක් වෙනවා කියලා. ඒක හිතන්න ඕන කාරණා. ඔන්න හතර වෙනි කීටි. අත්ති භික්ඛවේ අත්ථපටිලාභ භාව පටිලාභුම් අත්ථ භාව ප්‍රතිලාභයක් තියෙනවා. මෙහෙමත් තැනකට සේන්දෙන්න පුළුවන් සත්‍ය ඉන්නවා. යක්මින් අත්ථ භාව පටිලාභී ඒ ආත්ම භාව පටිලාභීදී ඒ තත්වයට පත් වුණාම දේව අත්ථ සංචේතනා කම්මති නෝ පර සංචේතනා. අත්ථ සංචේතනත් නැහැ පර සංචේතනත් නැහැ. ඒතර සරිත්තහඳු කියනවා නේව සංඥා නාසඤ්ඤා යත නූපකසාර නැහැ. සරිත්තහඳු දන්නේ ඒ මොකද්ද කියලා. මේ ඒ අත්ථ සංචේතනාවක් නැති පර සංචේතනාවක් නැති එක මොකද්ද කියලා අහනවා. එතකොට බුදුහාම කියනවා නේව සංඥා නාසඤ්ඤා තන උපගා සාරිපුත්ත දේවාතේන දත්තබ්බා. ඒකෙන් දැනගන්න ඕන අත්ථ සංචේතනත් නැහැ පර සංචේතනත් නැහැ. ඒක ඇත්තටම තමන් ගැන හිතන්නේ නැහැ අනුන් ගැන හිතන්නේ නැත්තම් තමන් හිතන්නේ නැහැ අනුන් විසින් හිතවන්නත් බෑ යාට. ඒ නේව සංඥා නාසඤ්ඤායතන උපගා සාරිපුත්ත දේවා ඒ දේවලු අපි කියන්නේ බ්‍රහ්ම කියලා නේයත්තු දැනගන්නේ ඒ කට්ටේ කියලා. සිද්ධාන්තත් ඒකේ තේරුන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. එතකොට දැන් අර කතාවට ආවොත් ওই හතරක් ගැන යම්딴 ඔළුවේ පැත්තකින් බෞද්ධ ඔළුව තුලෝක තියාගෙන ඒ බෞද්ධ බවන් මිදිලා ටිකක් හිතුවොත් පොදු භවි පොදු සත්ත්ව භාව ගැන මුල්ම විදිය තමයි අපිට තේරෙන්නේ අපි දාගෙන ගත්ත දර්ශනය anu දර්ශනය කියන්නේ අපි දැන් ආධ්‍යාත්මික චාරිකාවට යන්න මම හදාගත්ත මගේ බ්ලූ print එකක් තියෙනවා. මම බුදුහාමට ආදරේ මම මෙහෙම යනවා කියලා එකක් තියෙනවා. ඉතින් වැරදෙන තැන් තියෙන අර මාචි විචිතයක් හදාගෙන ටිකක් නටනවා. ඒක ඊට පස්සේ ඒක හෙල්ලෙනවා. තව ඊට වඩා වෙන එකක් හදා ගන්න එකින්ද. ඒ මොකක්වත් නැති තැන්ට යන්න ඕනේ හැබැයි. සාමං වා පිච්චවේ කාය සංඛාරං අபிසංඛාරෝ. එක්කු තමන් ඒක කරනවා. ඒකෙන් තමන්ට සුඛ දුක්ඛ කියන එක මතුවෙලෙනවා. පරිවාස අනික් අනිත්‍ය ඒ කාය සංඛාර මත මතු කරලා දෙනවා. එතකොට දැනගන්න ඕන මේක අර අපි දර්ශනීයට ඉගෙනගත් දර්ශනයත් එක්ක ගැටෙනවා. ඒ නිසා කලින් කල්යාණ මිත්‍රා කියපු හැටියට අනිත්‍ය මත උදව් කරන જાති. මේක වාට කතාවිත් කියන දැන බුදුන් වහන්සේට නම් උද්දගරුවා දන්නේ නැහැ. අම්මා කියනවා ගිහිල්ලා මල් කඩලා බුදුන් වහන්සේට මේ සෑය ළඟට යන්න බෝධි ළඟට යන්න භාවනා කරන්න කියලා. එහෙම නැත්තම් සත්‍යක් මරන්න වෙන කෙනෙක් මෙහෙම. එහෙම නැත්නම් අර ඔයත් ඉගෙන ගන්න අභිධර්මයේදී අර අසංකාර තියෙනවා සසංකාර තියෙනවා. ඒක තමන්ගේ පුරුද්දින්ද ඒ එතකොට නම් ඒක අත්සන් සංකේතනාමයි. නැත්නම් මෙතෙන්දී සසංකාර වෙනකොට අනිත්‍ය උදව් කරනේවත් තියෙනවා තමන්ගේ පුරුද්ද වගේ. මෙහෙවනු ලබනවා. ඒ අදහස් දෙක නව ගන්න පුළුවන්. හැබැයි ව්‍යාකරණ අනුකූල බැලුවහම ඒකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් ව්‍යාකරණ බැලුවහම පරිවාසතම් පිච්චවේ විකාය සංකාරම් අபிසංකරම් අනිත්‍ය මත ඒක කරලා දෙනවා වගේ කතාවක් කියවෙන ව්‍යාකරණ අනුකූල ගියාම. නමුත් ඒක අපි පිළිගත්තේ තථාගත දර්ශනයේට ගැලපෙන්නේ නැහැ. ඒකයි තෙන්දි. හැබැයි අර ඊළඟ කතාවට යනකොට අර මට්ට කුණ්ඩලී වගේ දෙකදී ඒ එයාට මතු කරලා දෙනවා. අර සරිත්හාඳු දාංජානි බ්‍රහ්මණයාතර මේ හදලා දුන්නේ සත්‍ය මේ බ්‍රහ්ම ලෝකෙට යන බුදුහාම ඇහුවයි සත්‍ය බෝධින් ඉවර කෙරේ නැති කියලා. ඔත් එයා ඒකට ඇටැච් වෙලා තියෙන නිසා ඒකත් නැත්නම් දින නතර කරා කියලා. ඒ වගේ මෙහෙවන්න පුළුවන් උතුම් මනස්තේ නැත්තම් අනිත් අයගේ මනස දන්නවා. මායිකකි ඒක ඩිංගක් ගැඹුරුයි. නමුත් මම ඒ අදහසේ සමාවෙන් දෙකියුවට මේ කතා කරන්න ඒ අදහසේ තමයි ඉන්නේ. අනිත් අය විසුනුත් ඒ කැටි කරලා දෙනවා. මොකද මේ හේතුව අර මුලින් කියපු ඒ මුල් කොටසේ තියෙන ශරීරයක් තියෙන නිසා වචී තියෙන නිසා මනෝ තියෙන නිසා මේක ඇති වෙන්නේ. ඒ මනෝ තමන්ම මෙහෙ වෙනවා, වචී තමන්ම මෙහෙ වෙනවා, නැත්තම් අනිත්‍ය මෙහෙ වෙනවා. කාය මනෝ අනිත්‍ය මෙහෙ වෙනවා. ඒ මෙහෙවිල්ල පොදු ප්‍රත්‍යමේදී ආචාර ධර්මානුකූලව කෙරෙන්නත් පුළුවන්. ඊට වඩා මේ පරිනිම්මිත වාසවත්ති තත්වෙන් එන්නත් පුළුවන්. ඒ වචනේ මම පාචියේ තේරුම් ගන්න පමණයි, නැත්තම් දිවි ලෝකයක් ගැන හිතලා කියව නැහැ. මට ඒ ගැන ඉතරයි කියන්න පුළුවන්. ඔය ධර්ම දන්නේ නැත්නම් තා ටිකක් ඒක විස්තර කරලා කියන්න. අපට තියෙන ගන්න සම්මා සම්බුදු සරණ ඕම් පිං පුදු සරණ ඕම් පිං සත්‍යත්වනේ සත්‍යත්ව අපිට පරිවස්ස ඒ කියන කාරණා පැහැදිලි කිරීමදී අනික් කොටසත් පැහැදිලි කරා. ඒක ඕම් පිං අපි ඒ අනික් කොටස් ගැන යන්නත් ඒකත් ඒ දෙනුමත් ඇතුවම තවත් පොඩ්ඩක් පරිවස්ස කියන ගැන කල්ලාන මිත්‍රන්ට තේරිච්ච විදිහ ගැන පොඩ්ඩක් හොල බලමුනේ සත්‍යත්වනේ. හොඳයි කල්‍යාණ මිත්‍රයන්ට මම විවෘතව ආරාධනා කරනම් මේ මතු කරපු කාරණා පිළිබඳව අදහසක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි දලොත් මහත්මයා. අවසරයි සතියේතුමනි, මෙසේදී තව පොඩි දෙයක් පැහැදිලි කරගන්නත් ඕනකමක් තියෙනවා. මම දලොත් මහත්මයා හෝ ප්‍රොෆෙසර් කියන්නේ නම් ඊට කලින් සතියේතුමනි මේ කායේවා භික්ඛවේ සති කියන එකත් වාචායේවා භික්ඛවේ සති කියන එකත් මනේවා භික්ඛවේ සති කියන එකත් මේ සිංහල බුද්ධ ජාති ත්‍රිපිටකයේ කාය විඤ්ඤාක්තියත් වාග් විඤ්ඤාක්තියක් ඊළඟට මනෝ ద్వාරේහි පැවති කුසල කුසල සංචේතන කියන පැත්තටත් බර වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ව්‍යාකරණානුකූලව ගත්තත් සත්‍යය තමයි මේ කායයේ කියන කොටත් වාචාය කියන කොටත් කාලාර්ථය ප්‍රකාශ වෙනවා කියලා හිතෙනවා. එතකොට අපිට දැන් සමහර වෙලාවට ඇහෙනවා දැන් කය කියලා එකක් තියෙනකොට මේක ඇති වෙනවයි කියලා ඊට වඩා මේ කාය විඤ්ඤාති ඇතිවක්ම කියන එක වඩා සුදුසු වෙනවයි ආකාරයෙන් කියන හැඟීමක් වගේ තියෙන සත්‍ය තුනේ එකක් පොඩ්ඩක් අපිට මත කරගත්තම හොඳයි කියලා කියන අපෝ සරල කිව්වනේ කායවා කියන කපි කියනකොට මේ කයක් කියලා දෙයක් ගත්ත නිසා කියන අර්ථයට වඩා මේ කයෙන් යම් යම් දේ කෙරෙන අවස්ථාව කියන එක සාධාර්ථයෙන් තමයි විස්තර කරන්න කියලා හිතන ඒ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කර දෙන්න සත්‍ය තුනේ සිරුවන් තරණ සරණයි. දැන් අපි හොඳටම දන්න කාරණේ තමයි මම ඇයි දන්නේ කාලේ මේක අර පාලි ක්‍රමයේ බලමු සප්තමී විභක්තිය කියන එක. ඉමස්මින් සති ඉදන් හෝති කියන එක අපි අහලා තිනවනේ. අන්න ඒ වගේ කායේ කියන්නේ කායේ කායස්මින් වගේ. ඒ වගේ තියෙන කොට ශාරීරික එක්කම සම්බන්ධ වෙලා ඉන්නවා. මහරහතන් වහන්සේ ශාරීරියත් එක්ක සම්බන්ධ නැත්තේ බැලුවා. ඒක පාවිච්චි කරන චරයි. ඒ නිසා තමයි කට්ටිය අභිසංස්කරණයක් වෙන්නේ. කාය සංචේතන හේතු. කාය මෙහෙවන නිසා ඊදී කරන්ට් ශරීරයක් තියෙනවා. තියෙන ශරීරය මෙහෙවනවා. මට තේරුම් ගන්නන්නේ මොකද්ද අපි බුද්ධ ඥාන්ති පරිවර්තන කරපු සම්පූර්ණ තේරුම කියලා ආච්චයන්ට බාදේ සම්පූර්ණ කියලා තියෙන්නේ කොහොමද කියලා. එතන තියෙන සත්‍ය කියන්නේ මහණෙනි කාය විඤ්ඤාති ඇදිවත්ම කාය ద్వාරයේ පැවති කුසල කුසල සංඛ්‍යාත විඤ්ඤාත් සංචේතන හේතුයෙන් තමා තුළ සුවදුක් උපදිනේ. එතන මහණෙනි වාග් විඤ්ඤාති ඇදිවත්ම වාග් ద్వාරයේ පැවති කුසල කුසල සංචේතන හේතුයෙන් තමාතුල සුවදුක් උපදිනේ. මහණෙනි මනෝද්වාරයේ පැවති කුසල කුසල සංචේතන හේතුයෙන් තමාතුල සුවදුක් උපදිනේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන්ම උපදී. එතන සත්‍ය තුනේ එතන අර කාය මනෝ කියන එකයි මනෝ කියන එකට මොකද්ද? දාපු කාය විඤ්ඤාති වගේ වචී විඤ්ඤාති වගේ මනස දාපිකම් කරද්ද? එතන තියෙන්නේ සත්‍ය තුනේ මනෝද්වාරයේහි පැවති කුසල කුසල සංචේතන හේතුයෙන් සමාසුල සුවදුක් උපදිනේ කියලා විතරයි දාලා තියෙන්නේ. කියන්නේ මන ගැන අයිති වචී විඤ්ඤාති. දැන් එතෙන්දී තේරුම් ගන්න ඕන අදන් 10 10ට යන්න බලන්න. අර අපි දන්න දැන් ඔය සංචේතන සූත්‍ර අංගුත්‍රණයක 10 හොඳටම විස්තර කරනවා. අර දැන් අපි කිව්වේ පානාති පාත අදින්නා දාන කාමේසු මිච්ඡාචාර. ඊට පස්සේ මුසාවාද පිසුනා වාචා පුරුසා වාචා සම්පප්පලාප ඊළඟට අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි. ඒ කියන්නේ මනෝ මනේ ඇති වෙන්නේ. එතකොට ඒව ඇති කරලා තමයි ඇති කරනකොට ඇති වෙනකොට තමයි සුඛ දුක්ඛ ඇති වෙන්නේ. එතකොට දැන් මේක කරුණු තුනක් කියන බව මතක තියෙන්න ඕන. සම්පජාන අසම්පජාන කියලා අන්තිමේ කිතිමක්. තමන් හරි අනුන් හරි. ඊට පස්සේ මෙතන කායවා පිච්චවී සත් ඊළඟට මහා කොට්ටිත සූත්‍රයේ විස්තර කරගන්න ඕනේ. ඊළඟට එන අපි වෙන දවසක එක සාකච්ඡා කරමු. ඔන්න ඔය මුල් කාරණේ තේරුම් ගන්න මම ඒ මොකද්ද බුද්ධ ඥාති පරිවර්තනේ නොසුදුසුයි කියනවා නෙවෙයි මම. මං කියන්නේ ඊට වඩා වැඩිපුර අර ශුන්‍යතාවයටම ගියොත් එහෙම මහරහතන් වහන්සේ නමක් මේක කරන්න තියයි කියන එකට. ඒ තත්ත්වයට යන්න ඕන. එතකොට මෙතන ශරීරයක් තියෙනවා, ශරීරයක් තියෙන නිසා ශරීරෙ මෙහෙවෙනවා. ශරීරෙ මෙහෙවුවාම අජත්ත සුඛ දුක් ඇති වෙනවා. එතකොට බ්‍රහ්මයෙකු අතින් ඒක වෙන්නේ මොකද? එයාට ශරීරයක් නැති නිසා. වාචා සති. වචන කියලා දෙයක් කියන්න පුළුවන්කම තියෙනවා අපිට. ඒ හැකියාව තියෙනවා අපිට. ඒක තියෙන නිසා ඒ වචී සංචේතන හේතු, ඒ වචී කියන ඒ தත්ත්වය මොකද? ඒකෙදි ඒ කියපෝ පරිවර්තයෙන් ඉද වචන කියන බලන්න යැත්තු. එතන තියෙන සත්‍යතනේ මහණෙනි, වාග් විඤ්ඤාස්සී ඇතිවත්ම වාග් ద్వාරයේ පැවති කුසල කුසල සංකේතන හේතුන් සමාතුල සුවතු උපදිනේ. වාග් විඤ්ඤාප්තිය ඒකේ ඝාතම වාග් විඤ්ඤාප්තිය නිසි කරන්නත් වෙන්නේ වාචි විඤ්ඤාත්ය තියෙන්න ඕන. ඒක නැත්තම් ඒකෙන් කෙරෙන්නේ නැහැ. ඒකෙන් නැතර ඒකෙන් සිද්ධ වෙන්න විදියක් නැහැ නේද? ඒ වචන පිට වෙන්නේ විඤ්ඤාත්ති කිව්වේ ඒකයි. ඒක හංගවන්න ඕන. ඒතොර ඒ වචන කියන දේ පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒක පාවිච්චි කරන්න මං හිතනවා. ඒ පාවිච්චි කරන්න හිතලා ඒක කරන හින්දා අජත්ත සුඛ දුක් ඇති වෙනවා. ඊට මනෝ කෙලෙකුත් තියෙනවා. මනෝ කෙලෙකුත්. මනෝ ආවේ මොකෙන්ද? මනෝ ආවි කොහෙන්ද අපිට? නාම රූප නිසා. නාම රූප ආවි විඤ්ඤාණ. විඤ්ඤාණ නාම රූප නිසා ඔය කාය වාචා මනෝ ටිකක් පටන් ගත්ත ඇති වෙලා. අර මේ දවස්වල අර ගෞරවනීය භික්ෂුන් වහන්සේගේ දේශනාවට කන්දම් දෙන්න ආශාරයක් මෙන්න මේ කොළුවේ තියාගෙන. අර කවුද මට කටුකුරු තමයි විසිංගේ. එතකොට දැන් ඔය ඔය පාත් ඔය මං කිව්වේ කලින් සමාවෙන්ට මං කිව්වා කියනකොට මේ අදහස තියෙනවා. දැන් ආචාර විද්‍යාත්මක පදනමින් අපි ඉගෙන ගන්න ඕනමයි මා යෝජනා කෙරේ. අප ටිකක් ඉන්න ඔබට ඇතුල් වෙමු. අජත්තේට යන්න. අජත්ත සුඛ දුක්ඛ ඇති කරන මනෝ සංචේතන මහරහතන් වහන්සේ නමකට ඇති වීද? ඒ ඇත්ත අජත්ත සුඛ දුක්ඛ ඇති කරන මනෝ සංචේතන කියලා જાතියක් කරයිද? ඇත්තන්ට සාරිපුත්තහවන්ත බ්‍රාහ්මණ සිත කියන එක නෑ. ඒ මනෝ නැහැ. පුරුෂ මනෝ නැහැ. අග්‍රසාවක මනෝ නැහැ. මහා පඤ්ඤා මනෝ නැහැ. ඒ ඒක නැහැ ඉන්නේ. කරුණාව පදනම් වෙලා අනිත්‍යයට උදව් කරන මනෝ එන එච්චරයි. වාචායන එච්චරයි. කායන එච්චරයි. ඒකෙන් ඒකට ගෑවිලා නැහැ. ඒකට ගෑවිලා නැහැ. ඒ කියන්නේ මගේ සැබෑමම මේ පංච උපාදානස්කන්ධෙන් ඔප්පි තියෙන්නේ. ඒ සැබෑ නෝන මම තුල තම කාය වචී මනෝ ඉන්නේ. ඒක අවිජ්ජාවත් එක්ක මිශ්‍ර කරගෙන ඉන්නේ උඩට. අවිජ්ජාව අතුරුදහන් වෙච්ච ගමන් කාය මනෝ තියනවා නිකන් මැෂින් හැටියට. නමුත් ඒවා අන්ප්ලග් කරලා තියෙන්නේ. ඩිස්කනෙක් කරලා තියෙන්නේ. මහා කොටිත ඊළඟට එන සූත්‍ර ඊළඟ දවස් සාකච්ඡා කරනකොට ඉතින් ওই අදහස ඉන්න ඕනේ. ඒක මුලින් ඕනමයි. ඒක තියෙන්න මොන ආචාර ධර්ම ක්‍රමානුකූල එන එක. ඒක හිමුයි. ඔයි කියන වචී විඤ්ඤාති කාය විඤ්ඤාති මන් දනී ළඟේකට මොකද්ද කිවි කියලා මනෝ විඤ්ඤාති කියපත් දන්නේ. නමුත් ඒක ඇතුලේ තියෙන ධාති ඒ මනෝ වල හරහා තමයි එන්නේ අදහස්. ඔය සංඛාර කරන්න ඇති කරන්නේ වැඩිපුර ඒකෙන් තමයි. උඩට මනස් කරා මෙතෙන්දි කාය සංඛාර කියලා ගන්න කොටස යන්නේ. අද්දත් සුඛ දුක්ඛ ඇති කරගන්න જાත් වෙනම වෙනවා. ඔසමාන කියන බුදුසන්න මා හිතනවා අන්තයි බුද්ධාගමෙන් මෙතන විශේෂයෙන්ම තියෙන දෙයක් තමයි අජ්ජත් කියන වචනේ. ඒකෝටි අජ්ජත් කියලා කියන්නේ තම සංස්කාරේ නැත්තම් තමන් අනුන් කියලා දෙයක් අජ්ජත් බාහිර කියලා දෙකක් බෙදෙනකොට තමයි අපිට අජ්ජත් කියන එක හැටියට කියන්න පුළුවන් කියලා හිතෙනවා. දැන් ඇත්තම අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ඒකෝට ඇත්තම මේක මුළු විශ්වයටම එකතු වුණා වගේ අර මේ එතකොට අජ්ජත් කියලා දෙයක් ඇත්තටම පණවන්න පුළුවන් දෙයක් නේද? ඒක නිසාද කියන්නේ මේ අවිද්‍යා පත්‍ය කරගෙනම මේ අජ්ජත් සුඛ දුක්ඛං කියන එක ඇති වෙනවා කියලා. මේ අජ්ජත් කියන වචනේ ගැන පොඩ්ඩක් කතා කරොත් ඒ විදිහට හිතෙනවා සත්‍යම මේක සාධාරණයිද? එහෙම බුදුසම බොහොම හොඳයි. දැන් ඔයත් කම්මපච්ච විපාකපච්ච ගැන හුඟක් කතා කළානේ. දැන් එතකොට අජ්ජත් කියලා කියන්නේ දැන් උපාදීන්නත්වයක් තියෙනවානේ. දැන් මේ කොහෙදෝ ඉන්න ස්ත්‍රී පුරුෂෝ දෙන්නේ ඒත් සංසර්ගේ එනකෝ ඇවිල්ලා මේ භූත භාවේ මතුවලා ඇවිල්ලා තියෙනවා. පස්සේ මං ඒත් අම්මා තාත්තා කියලා වෙන්න පුළුවන්. ඒ ඉක්කරෙන් නම් දැන් මේ කොහෙද කියලා දන්නේ නැහැ. අනිත් එක්ක නරන් ඉන්නවා. මං අගෞරවයෙන් කියන්නේ වන්ද ඒ ස්තන්ත උත්තම උත්තම විදියටම සද්දා විදේස සමාධි ප්‍රඥාති කරන් උත්සාහ ගන්න. මම මේක දර්ශනීය වශයෙන් බැලුවා. මම ප්‍රචාර කරන්න දෙපහොල්. එතකොට දැන් මේ ගුලිය තුල මේ පහ තුල දැන් මේ පහ අරගෙනනේ මම මේ අහවලා කියලා ඉදිරිපත් කරන්න පුළුවන්මල තියෙන්නේ. ඔය අජ්ජත් කිව්වේ ඒකයි. උපාදීන්නත්වය. තමන්ට අත්දකින්න පුළුවන් තමන්ට රහ විඳින්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක පටිච්චිත විඥානය හෝ අපපටිච්චිත විඥානයෙන් කරන්න පුළුවන් වෙලා කප්පටිච්චිත විඥානය යනකොට ඒකේ අර අජ්ජත් සුඛ දුක්ඛත් එක්ක කියන්නේ නැහැ. මගේ කියලා ගන්න හදන ඔය පහ. රූපී බව මේ ඉමේජ් එක ඒක ඇතුළේ තියෙන අනිත් ඔක්කොමත් එක්ක වක්කන් හදයන් යක්කනන් කිලෝමකම් පියකම් පප්පාසන් ඔක්කොම ජාති ඒක ඇවිද්දෝනවා. එතකොට ඒ ජාති ඔය කියපු කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ඒක ඊට පස්සේ අනිත් දක්න සැලකිලි යනවා. මගේ හිතේ තියෙන සංඛාරමාන ලෝභ දෝෂ මෝහ ඒ වගේ ජාති ඒවා තමයි මට අත්දකින්න පුළුවන් ජාති. පුතු ජන රන්දු පුතු ජන බාල පුතු ජන අසුතෝ පුතු ජනන්ට මේක තේරෙන්නේ නැහැ බෑ. මේක හොයන්න යන තම තවත් තේරෙන්නේ. එතකොට ඒ මා කියන මේ පුද්ගල භාවයට මේ භූත රූප ටිකක් මහා භූත රූප හතරක් උපාදාය රූපත් අරගෙන මේක හදාගත්තන එක කොහෙන්දෝ ටිකක් හදාගත්තා. නිය පොත්තක් හදාගත්තා, අත්මාවක් හදාගත්තා, කොණ්ඩයක් හදාගත්තා, ඇස්බමක් හදාගත්තා, ඇටකූටු හදාගත්තා, ඒ උකුළු ඇට හදාගත්තා, දනිස්සට හදාගත්තා, ඔක්කොම ජාති. එක එක ගේට් එකට ඒක විසිද්ධ වෙනවා, යන හැටි එහෙම. ඒතොර අත ඔල්ල නැහැටි තියෙනවා, නාන හැටි තියෙනවා, නාන්න හදාගත්ත තැන් තියෙන ඔක්කොම දැන් උපාදින්නත්ෙන් අරගෙන තින්නේ මම දැන් ඊට පස්සේ. පසට මට ඔන්නේ අජ්ජත් කියන පුද්ගල භාවයට අත්දකින්න පුළුවන්. ඒතොට ඔන්න හොඳ තැනක් එනවා. මේ අජ්ජත් කියන මේ උපාදින්නත්වය උපාදින්න බව තුල මම ඉන්නවද? නෑ, මේක මායාවක්. හැබැයි මම ශුන්‍යතාවය සුජතාව කියන්නේ මතුවේ අසංකතයක්. හැබැයි සබ්බේදම් අනත්තා කියන එකට එන්නේ කියලා මුලින්ම කිව්වේ එක. ඒක අත්දහම් කරගන්න එපා. එතකොට දැන් මම දැනට මේ ඒ කොහිදෝ සිටිය ගැහණියෙකු මිනිසෙකු විසින් කම්ම ශක්තියත් එක්ක තමයි දැන් මේ තියෙන යාත නියපොත්ත. දැන් මම ඔන්න මම ඒ මං දකුණු අතේ කියලා දැන් ඔක්කොම විඤ්ඤාතිනේ සංඥාවේ දකුණු අතේ තියෙන මහපටංගිල්ලෙන් වම් අතේ තියෙන දකුණු අතේ තියෙන දබරගිල්ලෙන් වම් අතේ තියෙන නියපොත්ත මං අල්ලන. දැන් මේ නියපොත්ත උට අඟල් භාගයක් විතර පළලට අඟල් භාගයක් විතර ඉහළට තියෙන එක. දැන් මේ නියපොත්ත මේ කියන්නේ ඒ රැලි රැලි දින අවුරුදු 60 පාවිච්චි කරපු ඇඟිල්ලක උඩ කොටස තියෙනවා. දැන් ඒක හුඟක් පරණ වෙලා. එතකොට දැන් ඒක අල්ලලා ඔන්න මං මහ තබර ගිල්ලේ කොටසෙන් මං අල්ලනවා. දෙමරත දැනුකුත් වෙනවා. දැන් මේකයි ඔබතුමා බලන්න දැන් එතන තියෙන වම් අතේ දැන් සංඥානේ වන් අතේ මහපටංගිල්ල ඔබතුමාට පේනවා. දැන් මේ නියපොත් නැතුව තමයි අජ්ජත් උපාදින්නත් තියෙන්නේ මේ. නමුත් මේක මගේ නෙවෙයි. ඒක මගේ කියන එක එන්නේ අර අවිජ්ජාවත් එක්ක මිශ්‍ර කරගෙන. පදවලටත් ඔය සම්බන්ධෙම තමයි තියෙන්නේ. ඇහැටත් ඔය සම්බන්ධ මනෝ වලට ඔය සම්බන්ධෙම දාන්න නියපොත්තයි මනෝ අතර වෙනසක් නැහැ කියලා දාගන්න. දැනට වෙනසක් තියෙනා නෙමෙයි මාක්‍ය. සිතිවිල්ලක් එනවා රාගේ සිතිවිල්ලයි මේ නියපොත්ත දෙකම මගේ නෙවෙයි. නියපොත්ත මගේ නෙවෙයි කියලා හිතනවා වගේම මනෝත් මගේ නෙවෙයි. ඒක තමයි අජ්ජත්ත වෙන්නේ. අජ්ජත් කියලා කියන්නේ මම හුස්මක් අරගෙන මේක බලන්න පුළුවන් මට අහුවෙන ක්ෂේත්‍රයක් තියෙනවා මගේ සතියේට. ඒ මගේ සතියේට අහුවෙන ක්ෂේත්‍රේ ඒ එක්ස්පීරියන්ස් ටික තමයි ඒ ෆීලින්ග්ස් ටික තමයි අජ්ජත් වෙන්නේ. අර බහිද්දාගෙන අජ්ජත් බහිද්දාගෙන ඔකටික ධර්ම සාකච්ඡාවලදී බොහෝ කතා කරලා සමහර ඒවා නම් පිළිගන්න බැරි තත්ත්වෙට තිබුණා. බහිද්දා කියන්නේ එන්නේ අනුමාන ඥාන. බහිද්දාව කායේ කායන පස්සේ කොට එන්නම අනුමාන ඥානයි. අර ත්‍රිවිද්‍යාව ලබන කෙනෙක් නම් දෙවෙනි විද්‍යාව ලබන කොට යාට පුළුවන් වෙන අනිත්‍යයේ දේවල් දකින්නට. නැත්තම් අජ්ජත් කියන්නේ මට අත්දකින්න පුළුවන් මට ඇඟිලි ගහලා බලන්න පුළුවන් මට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මටම අත්දකින්න පුළුවන් ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දෙ එක තමයි අත්‍යත් ජීවිත මේ ඔළුවට තේරෙන්නේ නැහැ කි බුදු සරණයි. හොඳයි සත්‍යයෙන්ම බොහොම පිං මානසික නිරලස් මාස්නා වූ ප්‍රශ්න තියෙනවා. එහෙම අර පරේවාස සම්බික්‍රේ කාය සංඛාරං සංඛාරං කියන එකට මට ඇත්තටම දෙවිදියේ තේක මතක් වුණා. එකක් තමයි සත්‍යතුම අපිට මතු කරලා දුන්නා වගේ අර අපි කියනවානේ මේ අසංඛාරික සසංඛාරික කියනට අර සසංඛාරික විදිහට කියන්නේ තව කෙනෙකුගේ පෙළඹීමක් යටතේ කරන දේවල් තියෙනවා. දැන් විශේෂයෙන්ම අපිට අහන්න ලැබෙන දේවල් වල තියෙනවා මේ ප්‍රාණඝාතයේ පවා තව කෙනෙක්ගේ උනන්දු වීමෙන් තව කෙනෙක්ගෙන් යම් කිසි මොදරකට හෝ ප්‍රාණඝාතයක් කරනවා නම් ඒක එතකොට සසංඛාරක වගේ කියලා. එහෙම නැත්නම් තමා විසින්ම කියලා අපි සමහර විට නැවත නැවතත් උනන්දු කරගැනීමෙන් කියලා සඳහන් කරනවා. නමුත් විශේෂයෙන්ම වෙනත් කෙනෙකුගේ උනන්දු කරවීම හරහා නැත්නම් ඒක නැවත නැවතත් ඒ හිතට ඒක ඒ ලෝභ ද්වේෂ ආදී ලබා දීම සඳහා එහෙම දෙයක් වුණොත් එහෙම එතන සසංකාරික කියලා හිතෙනවා. තවත් දෙයක් හිතුණා එතනදී ඇත්තටම අපි ගන්නවා මේ ගොඩක් වෙලාවට දැන් ඉතින් බ්‍රේන් වොෂ් කරන සත්‍යයක් කිසිමත් එකක් ඒකත් එකක් ඒ වගේම අපි දැකලා තියෙන තැන් තියෙනවා ඔය මේ මානසිකව මෝහණ ආදී දේවල් කරනකොටත් ඇත්තටම වෙන කෙනෙක්ගේ හැසිරවීම තුලින් ඒ මෝහණයට පත් වෙච්ච වෙලාවක ඒ දේවල් සිදු කරන්නේ සම්පූර්ණයෙන්ම වෙන කෙනෙක්ගේ මෙහෙවීම යටතේ කියලා. ඉතින් ඒ වගේ අවස්ථා වුණොත් දැකලා තියෙනවා. එහෙමත් මේ කාය සංකාර, වචී සංකාර, මනස සංකාර කරන්න පුළුවන්ද කියලා එකක් මතක් වුණා. ඒක ටිකක් දෙක කරන්න කියලා තේරුවා කරන්න. හොඳයි, තේරුවන් සරණයි. අපි එමුනම් සාකච්ඡා ඉදිරි කොටසට යොමු වෙමු. මම කැමති දැනගන්න අර සම්පජානෝව තම්බික වේක සංකර අභිසංකරෝති කියන කොටසත් සම්පන සම්පජානෝ කියන කොටසත් එක්ක කොහොමද වෙන්නේ කියලා දැන් නැවතත් කතා කරන්න. කාය සංකරං අභිසංකරෝති කියන දේ ඒ කාරණාව කියනවා මේ සම්පජාන ඇතිව දැන කරනවා කියලා. ඒ වගේම නොදැනවත් වෙනවා කියලා. මෙන්න මේ කාරණාව ඉස්මතු කරගන්න කැමති. මේ මම හිතනවා මේ සූත්‍ර දේශනාවේ අපි ටිකක් තියුණුව දකින්න ඕනේ තැන් තමයි මේක අද කතා කරන්නේ. ඒ නිසා මේ කාරණාව ගැන පොඩ්ඩක් අවධානය යොමු කරගමු. සත්‍යතුමාගෙන් නැවත පැහැදිලි කිරීමක් කරගන්න කලින් අපි තවත් කඩන මිතුගෙන් යොමුමු. හර්ෂණ හසංග මහත්මයා, හසංග මහත්මයා කොහොමද ඒ කාරණාව තේරුම් ගත්තේ? මහන්නේ සම්පජානෝ කොටසත් සම්පජානෝ කොටසත් ගැන තරන්තරනේ දරපොත් සමාන මගේ නම නම් කියන මම පොඩ්ඩක් මේක තමයි අපාසුකතාවක් බංග සිද්ධිනේ සම්බන්ධ වෙන. කවද සාකච්ඡා සීමති මහත්මිය ඔබතුමිට පුළුවන් එකතු වෙන්න. තෙරුවන් සරණයි. සතියතුමා භවකින් ගොඩක් කාලයකට පස්සේ තාම සතුටුදායක දවසක් අද අපිට හොඳ ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් අහන්න ලැබුණා. සතියතුමා දැන් ධර්ම සාකච්ඡාවේ මුල්ලේ ඉඳලා හිතාගෙන එනකොට මට ටිකක් ඕලාරික මට්ටමට හිතුණා. මම මේ සම්පජානකාරී ගැන නෙමෙයි කියන්නේ, ඒක ඉස්සෙල්ලා ටික. දැන් සතියතුමා මේ අපි එහෙන් කණින් නාසයෙන් කයින් මනසින් ගන්න අරමුණු වලින් අපි ඒවා නැවත නැවත ලබා ගන්න බව රාගය ඇති කර ගන්නවා. ඒ කියන්නේ ඒවා මේ නිත්‍ය සුභ සුඛාත්ම වශයෙන් අරගෙන විපරීත ගන්න අරමුණු නිසා අපි නැවත ඒ වගේ ආත්ම භාවයක් සංසාර ගමන දිගින් දිගට ගෙනියනවා නේද කියලා හිතුණා. ඒ වගේම දැන් ජීවිතයක් වගේ ඉන්නකොට අනිත්‍යයේ යොමු වීම, අනිත්‍යයේ මෙහෙයවීම, දැන් තාත්තානම් දරුවන්ට ආහාර දෙන්න ආකාරයට, ඊළඟට දරුවනම් අනිත් තමන්ගේ කටයුතු කරගන්න ආකාරයට, ඒ කියන්නේ මෙහෙයවීමක් වෙනව නේද බාහිර වශයෙන් යම් යම් දේ කරන්න. දැන් අපි හිතමු රස්සාවක් කියලා මසුන් නැරීම වගේ දෙයක් කරන කෙනෙක්, එයා සල්ලි හම්බ කරන්න ඕන නිසා අනිත් අය වෙනුවෙන් කරනවා. එතකොට මට හිතුණා ඒ වගේ දේවලුත් සම්බන්ධද කියලා මේකට. ඊළඟට සම්පජානකාරී කියලා කියනකොට මේ සම්පජානකාරී තමන් සිහිනුවණින් යුක්තව කරන දේවල්. දැන් ගොඩක් වෙලාවට දැන් පුණ්‍යාභි සංකාර වගේ දේවල් කරනකොට එයා සිහිනුවණින් මෙහෙම මේකේ කුසල පැත්ත අකුසල පැත්ත දැකලා ඒ ආකාරයට මෙහෙම කරොත් මට මේ ජීවිතයත් නරකයි, ලබන මතු සංසාරේ හොඳ නැහැ කියලා හිතලා හොඳ නරක බේරගෙන වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම කරනවා කියන අදහසක් ආවේ අසම්පජානකාරී වෙනකොට. ගොඩ දෘෂ්ටි වලට යට වෙලා මේවා කරාට පවු නැහැ, තියන කෙනාගෙන් ගත්තට කමක් නැහැ, අපිට නැති නිසා නිගන්නේ, ඒ ආකාරයට කරනවා කියලා එහෙම වගේ තමයි මගේ අදහස ආවේ. තෙරුවන් සරණයි. හොඳයි, මම හිතනවා සත්‍යත්වමානි අපිට ඒක නෙත් කිරි පැහැදිලිමක් කරගෙන සාකච්ඡාව අවසන් කොට සිටියම මේ සත්‍යත්වමානි තෙරුවන් සරණයි. ඒ සම්මා සම්බුදු සරණයි. බෞද්ධින් අර මේ මුල් කොටසන්න බොහොම හොඳයි. නමුත් සම්පජානකාරී කියනකොට තමන් දැන දැනට නුවණ කියන එක අවගත්තොත් ටිකක් හොඳ මදි කියලා හිතෙනවා. දැන් සම්පජාන මුසාවාද කියලා කියන දැන දැන බොරු කියනවා කියන එකට කියන සම්පජාන මුසාවාද කියලා. ඒ වගේ මං අපි සංස්කරණය කරනවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර, ඒ 10 දන්නවනේ අපි දැන් ඒවා කිව්වා. මිත්‍යා දිට්ඨි කියන කොට අර 10 ලෞකික මිත්‍යා දිට්ඨි. එතකොට තමන් දැන දැන කරනවා කියනකොට වෙන්නේ මේක කරනවා කියලා දන්න. අසම්පජාන කියනකොට කරන බව දන්නේ නැහැ. අපි නුවණ වෙන විදිහක් නැහැ. මොකද අකුසලේ වෙනකොට ඒක වාචින්නේ නැහැ. ඒක සම්පජානෝ අසම්පජානෝ තමන් දන්නවා කරනවා එක නැත්තම් දන්නේ නැහැ. අවිද්‍යාව චිතරම්ම ඝන බහුලයි. ඒකේ මේ අර දිට්ඨිගත දිට්ඨිගත සම්පූර්ණ දිට්ඨිගත විප්‍රත්‍ය කිව්වේ අන්න ඒ වගේ. දිට්ඨි විප්‍රත්‍ය. ඒ වගේ જાති තියෙනවා. ඒ අදහසේ මත කිත්‍යාගත්තාම දෙතනම එහෙම ගන්න ඕනේ එහෙමයි කියලා තමයි දැනට හිතෙන්නේ. ඊළඟ කොටස් කියලා කියනකොට සූත්‍රයේ තියෙනවා. දැන් අපි ඉගෙන ගත්තනේ සරිතාම්දුරු අත්තපටිලාභ. ඒක ඉගෙන ගන්නවා අත්තපටිලාභ කියන්නේ මේ දැන් ගත්ත අඩිපහක් අද්දිග මේ රාත්තල් 100 කිලෝ 80ක් බර මේ මහ ලොකු එකක් ගත්තේ නෑ. ඉතින් දන්නවනේ ඕකේ අරුම. ඉතින් ඒකින්ද මේක විතරක් නෙමෙයි මහ ලෝකී කියලා කියන්නේ. මේක කම්ම විඥාන අනුව ගත්තා. ගත්තා නෙවෙයි කිමතු වෙලා ආවයි. මතු ලැබිලා දැන් ඉතින් අපි උඩ දාගෙන යනවා. ඉතින් පුදුම කෙනෙක්ටකි. මම පුංචි වකුගඩු දෙකක් තියෙන්නේ. කුන්ති ඔලුවක් තියෙන එකේ නහරවල් ගොඩක් තියෙනවා. සුසුම්නාප්ත කියලා ඉතින් යවත් පුදුම මායාවකට අවුලේ. එතකොට ඒ හතර ගැන ටිකක් හොයලා බලන්න තපටලාව. ඊට පස්සේ සෙරුත්තම් දුරහනවා. මේකේ සූත්‍ර කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි අනිත් දේවල් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ සරිත්තහන් රහනම හිතන්න උන දෙයක් මේක මේ කරුණු මේ නබේ තර්කානුකූල හිතන්න විතරක්ම නෙවෙයි කෝණුකෝබන්ත හේතුකෝ පච්චය යෙන ඉදේකච්චේ සත්තා ධම්මා කාය චුතානාගානු හොන්ති ආගන්තා විත්තත්ත. ඇයි සමහර සත්ත්වය සත්ත්ව කොටස් ඉන්නවනේ දැන් දාන්න එපා යා මෙයා කියලා දැන් පොතෙන් යන්න එපා හොඳ අච්චුත මතක් වෙන්න එපා. ඒ තමන් ගත්ත ඒ ගොන්නේ අර ජාති කියනකොට කිව්වේ තේසන් තේසන් සත්ත අනන් ධම්මිතම්මි සත්ත නිකායේ කියලා. අනේ නිකායම් මතක් වෙන්න. එතකොට තම්මා කාය ඒ නිකාය කියන එකම තම කාය වෙන්නේ. හොඳද අපි හිතමු නේ. චිත අනාගාමන හොන්ති අදාගන්තාරු ඉත්තත්ත. ආගාමිනෝ ආගන්තාරු ඉත්තත්ත. මේ තත්ත්වයේ manussත්ව කියන එක ගන්න. ඒක කියනවා. මේ ආයත් මේ මිනිස්ය අම්ම කෙනෙක්ගේ ගර්භාෂයේ ඉඳන් හදාගෙන plan කරනවා. කෝන් කෝ බන්තේ කෝ හේතු කෝ පත්‍ය මොකද බන් සාමීනි සමහර සත්‍යෝ එන්නේ නැත්තේ මේකට දැන් මොන අපි දන්න කොටසයි කියලා හිතන්න එපා ඕරම් භාගයේ කියන්නේ පහලට ඇදුම් කන ආයේ කණ්ඩ වුණ කාලෙන් කාලෙ ඉවරනේ තමයි තව කණ්ඩ ජාති තියෙනවා තව කැමති අල්තෙල් දාලා බදලා කන්ද තව කැමති මොන හරි කාගේ හරි ගී හින්දු අහන්න තව කැමති නාගරා පොසරි මුහුදු වල හරි සෑ වල හරි බෝධි වල හරි පිරවට යන්න බලන් කැමත්තක් තියෙනවා තව කැමති එක්තරා කෙනෙක් ඇටියෙත කාටත් පේන හොඳ බෞද්ධ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී වෙන්නත් ධර්ම ගර්භෞසුත සද්දා බුද්ධි සම්පන්න යෝගී තීන ප්ලෑන් අපිට ඒ ප්ලෑන් තිබුණාම ඒ ප්ලෑන් හදා කරන කෙනෙක් ඊට පස්සේ මං කොන්ට්‍රැක්ට් කෙනෙක් හොයා ගන්නවා මේක හදා ගන්න කෙනෙක් ඒ තමයි මගේ තණ්හා ආසා ඒවා කම්මාන රූප මං එකතු කරගත්ත දේවල් අනු තමයි එකක් හදා ගන්න ඒක තමයි මේකෙත් එන්නේ හේතු නොඑන්නේ හේතු කොන්න එතෙන්දි කි ඉදසාරි පුත්ත ඒකාත්‍යස්ස පුග්ගලස්ස ඕරම් භාග්‍යානි පහලට ඇදුම් කන ආයිත් බක්කන්ත ආයිත් ස්ත්‍රී පුරුෂ සංසර්ගේත ආයිත් නිදාගන්ත ආයිත් තන්නේ මෙන් තොරව ඉන්න විදියක් දන්නේ නැහැ මේ සංඥා ගොඩට හිර වෙලා ඉන්නවා මේ සංඥා කූඩියේ හරි මොඩයක් එතකොට බුදුහාම දේශනා කරන ඉදසාරි පුත්ත ඒකාත්‍යස්ස පුග්ගලස්ස ඕරම් භාග්‍යානි සංයෝජනනි අප්පවිනානි මේ ඕරම් භාග්‍ය සංයෝජන අප්පවිනානි මේකෙන් දැන් ටිකක් ওই මනෝ කියන එක දිනු කරගත්ත එකක් ඒ පාරකී පුජාති කරන්න ඕන කට්ටිය නෙවෙයි හොඳද කට්ටිය කියන්නත් අපි ඒ වගේ මනෝ ditta dhamma sukha viharanein mano inna hada gatta so dittiva dhamme neva sanya na sanya karan upasampajjya viharati ara oram bhagi sanyojana pahina lena mulimma nemiya tiyena athule namuth ara jhana kiyana kotasata gihilla ewa dinga paw karan giyala neva sanya na sanya athak kiyana eka me vinyanaptaye අනන්තාවකාශය ඊට පස්සේ විඥානයේ තියෙන අනන්ත විඥානත්වය විඥානයේ අනන්තවත් බව අත්ති කිංචි කියන එක අකිංචඤ්ඤාතන කියන අත්ති මුක් නොකිසිවක් ඒක නොකිසිවක් කියන එක අපි පාවිච්චි කරන මේ ධර්ම සාකච්ඡාවේදී ඊට වඩා ඈතට යන්නත් අපි නොකිසිවෙක් බවට පත් වෙනවා ඊට පස්සේ නේව සංඥා නා සංඥාත ඒ ඒ ඒකේ උපසම්පද්ධි විහෙරති ඒ ඒ ආයතනෙට ඇවිල්ල ඉන්නවා අය චක්කායතන ගත්තා වගේ තමයි මේකත් නිව සංඥා නා සංඥාතනය ඒකට ඒක ස්ටේෂන් එකක් ඒක ඉන්න පුළුවන් ඒකෙදි තෝ පදස් සාදී ඒ ඇත්ත ඒක ආස් ඒක විඳනේ විඳිනවා නිකාමේ තින්වනම් හොදයි කියලා හිතනවා එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා ඒක දිගට ඉන්නේ කියලා තේරෙච්ච විත්තිං ආපද්‍ය ඒක ඒක තමන්ගේ ධනයක් කියලා ඒක රැකගන්න ඒක බලා තියාගන්න ඕනකමක් තියෙනවා තත්ත්‍යිතෝ තදදිමුත්තු එතන ඒ தත්ත්වේ ඉන්න නිසා යාගේ මනෝ කියන එක තදදිමුත්තු ඒකට බැහැගෙන හින්ද නිසා ඔන්න අසිත කාල දේවල් වගේ උතුම් තවසුරු මතක් වෙන්නෝ සබ්බහුල විහාරී අපරිණෝ ඒකෙත ඒකේ හැබැයි නිවසඤ්ඤාසන්තේ ඉන්නවා ඒකේ පිළිහෙන්නේ නැහැ එතකොට එයා නමුත් මේ ශරීරය කියන ගොඩක් අය තියෙන්න බෑනේ ඒ ශරීරය ලැබුවෙත් එයාගේ අම්මා තාත්තා හින්දානේ කම්මාන රූප එයා ඒ ශරීරය නතර වෙච්චාම මේ තත්ත්වෙන් ගිහලා එයා මේ නිවසඤ්ඤා නාසඤ්ඤාතන් දේවිය තත්සහ්‍යතන් උප්පජ්ජති ඒ වචන හොඳ දේවානං සහ්‍යතන් ඒ සහව්‍යතාවයට ඒ ක්ලබ් එකට යනවා. එතකොට එතෙන්දී අම්බ තාත්තා දෙන්නේ කතර නෑ මේක ඇති කරන්න. එහින්ද ඒකට තියෙන එතන ප්‍රජනන වේදනා හරි බත් කනවා හරි ඉදිහි බත් නැ අල බතර නැහැ තිරිඟු පිටියේ බාලියම යන්නේ කැරට් නැ ඒ නේ සංඥා නා සංඥා තුන උපකේ මයි තේරෙන් යන්න කියන්නේ මේ මෙයා විහිළු කියලා හිතන්න එපා අර්ථාපල් නැ මේ දින ඇතල් නැ ඒක කුන්නේ පුංචි මනස ලෝකේ තියෙන්නේ අපි දන්න ලෝකේ හින්දා ඒකත් සෝ තතෝ තුතෝ ආගාමී හොන්ති ආගන්තයි තත්ත මේ තත්වයට ආයෙත් ඉන්ද්‍රිය ඔය මනෝ කාය සංකාර ඇති කර ගන්න පුළුවන් මනෝ සංකාර ඇති කර ගන්න පුළුවන් අර විඥානත් විඥානේ ආයෙත් නාම රූපත් එක්ක මිශ්‍ර වෙලා මේ තත්වෙකට යන සමහර සාරිපුත් සමහර පුජ්‍යල භාවයන් තියෙන ඕරම් භාගයේ සංයෝජන ප්‍රහීනයි දම්න පියෝරම් භාගී සංයෝජන පහ කියනකොට මොනවද කියලා අප දන්නවා සක්කායි දිට්ඨි නාර පහ අල්ලගන්නේ නැහැ මගේ කියලා උරුම කරගන්නේ නැහැ ඒකට ඔප්පු ලියා ගන්නේ නැහැ ආ මේ මගේ කැල්ල කියලා ඇඩෙන්ටිටි කාඩයක් හදාගන්න මේ මගේ කියලා ඉවස පිචිකිච්චා යාර පෙරෙන මේ පහක් එකතු වෙලා මේ මේ යන්නේ මේ හේතු නිසා කියලා මේක අනිච්ච දුක්ඛ අනාත්ම තේරෙන ඇති වෙනවා නැති වෙනවා තේරෙනු මේක කියලා දුන්නේ සිද්ධාර්ථ ගෞතමයන් කියලා කෘතඥතාවයක් වෙන වෙන තැන් වලින් හොයන්නේ මේ සත්‍යය කොහොමද කියලා ඒ අවබෝධය තියෙන නිසා මේ මාර්ගය සඳහා යන්න ඕන තැන දන්නවා අර දස කුසලෙන් වෙන් වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එකක් අපි කියන උතුම් වූ මාර්ගයක් තියෙන ඒ මාර්ගයේ ටින්ගෙනින්ග මගේ ජීවිත ප්‍රයත්නව සම්බන්ධ කරගන්න ඒ ටික තියෙනවා එතකොට මම ඔය තේරෙන බසින් කියුතු ඇත්ත දන්න බසින් සක්කා දිට්ඨි පිචිකිච්ඡා සීල ප්‍රතපවාසන ඊට පස්සේ කාමරාගි ව්‍යාපාද නැහැ. එතකොට ඒ ප්‍රජනන කාමයක් කියන එකක් ඇති වෙන්න ස්ත්‍රී පුරුෂ භාවික මාගීල ඊට පස්සේ. ඊට පස්සේ මේ තව මං අනිත් එක්කන තමයි මට මේක කරදරේ කරන්න කියලා හිතෙන්නේ. මට එම්බිටේ සෑදුනේ අරය නිසා කියලා මට පදියාදුවේ අරය නිසා මට මේක දැනුනේ එයා නිසා කියලා අර රෙස්පොන්සිබිලිටි එක අනිත් පැවිසි කරන්න තමන්ට වදන්න මේ කර්ම හේතුන් උපාදාන පත්‍ය මේ ටික ඇතුළ තියෙනවා තුක ඒ ව්‍යාපාදිනේ නිසා චෝදනා කරන්න කාටවත් ව්‍යාපාදිනේ කාටවත් බනින්න හදන්නේ ව්‍යාපාදිනේ කිව්වේ ඒකයි මට මේකට වල යන්න තිබුණා අරය නැත්තා මගේ අම්බතාත මීටටි ගන්න ඕන මට මෙහෙම වෙන්න පුළුවන් මට අරයක් මෙහෙම කියලා ඒ ඇඟිලි දික් කළා මේ ඉරිටේට් වෙන්නේ නැහැ දැන් මේ ලෝක මං වගේ මේක ඇත්තට පුංජයක් කියලා දන්නවා කොහෙන් හරි ආව එතකොට ඒ පහ නැති වුණා සෝ දිත්තේව ධම්මේ කියන්නේ මේ දැන් ඔය තියෙන එයාගේ ශරීරයත් එක තියෙන මේ ජීවිත කාලයේ මුල්ම අවුරුදු 60-70 තුළම එයා කොහොම හරි නිව සංඥානා සංඥාතනේ කියන තත්ත්වයටත් ඇවිල්ලා ඉන්න පුළුවන් එයා ඒ ditta dhamma sukha vihara පව කරන් ගිහිල්ලා මේ සන්තති විහාරට යන්න පුළුවන් ඒක ඉන්න කැමති දැන් ඔන්න කාමරාගේ නැහැ කිව්වට මොකද අරක සුදායක් සුවයයි කියලා දැන උපේක්ෂා බව ඒක ඉන්න කැමති ඒක අගේ කරනවා එතකොට වැඩි අනිත්‍යවට යන්නේ නැහැ අර ගතිකාර පුණ්‍යවන්තයා හිටි ඒ විදිහට නමුත් එයා නසඤ්ඤානසඤ්ඤාත්මි කියපත් හිටියේ නෑ එයා වෙන දෙයක් කර බුදුන් උදව් කරා දාලුවට උදව් කරා ඒ විදියට නමුත් මෙයා නිවසඤ්ඤානසඤ්ඤාත්මේ ඉන්නව කැමැති එකින් නිවාඩු පාඩු එතකොට ඒ අතර ඒ නිවසඤ්ඤායතන උපති දේවියන්ගේ සහව්‍යතාවයට යනවා ඒ හොඳ ඇතන සබ්බතං උපපජ්ජිත තෝතසෝ තතෝ චුතු අනාගාමි හොති අනාගන්තයි තත්ත ආය මෙහි ශරීරයේ තින්නෑ ය ආයත් මව කුසක් කරා එළියට ඇවිල්ලා ආය තුස් මාර්ගෙන ආය පැපර් මාර්ගෙන ආය චූදාගෙන ආය තිස්කෝල ගිහිල්ලා ආය විභාග අරගෙන ආයෙත් ස්ත්‍රී පුරුෂයන් එකතු කරගෙන ඒ තත්ත්වෙට එන්නේ නැහැ දැන්. ආයෙ නැ මේ මනුස්ස පෘථිවියට මායබුවන් කියලා. මේ මනුස්ස මේ පෘථිවිය එකක් විතර විශ්වයේ තියෙන සත්වයන් ගැවසෙන. අයංකෝ සාරිපුත්ත හේතුයන් පච්චු. මෙන්න මේකයි සාරිපුත්ත හේතු. මෙන්න මේකයි එකට තියෙන ප්‍රත්‍ය. යෙනි මිදේ කච්චේ සත්තා තම්හා කාය චුතා අනාගාමිනෝ හොන්ති. ආගන්තා විත්තත්ත මේ සරි මේ සරියක් ආය ගන්නට එන්න හේතු එක මෙන්න හේතු මෙන්න මේකයි හේතු සමහරැත්තු මේ තත්ත්වෙට එන්නේ නැති ඇත්ත හේතු වාසනාවන්ත සසඳන් නෙමෙයි පාරි සසදීල කිසි වෙලක් නැහැ අපිට දැන් තේරෙනවා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කප්පියන් තේරෙනවා ඒ නිසා මේ අපේ තත්ත්වය ඉඳලා ආරක්ෂිත බවක් තියෙනවා සීල තුල ආරක්ෂිත බවක් තියෙන ඉන්ද්‍ර සංවරයන් තුල ඒකට ඇවිල්ලා ඉන්න පුළුවන් වෙනවා. වෙන මිස්ටේජයක් හදාගන්න එපා. ආයිත් කණු හතරක් ගහලා සැබෑ කවුද කියලා හොයන්න දෙන්නේ. මේ වකුගඩුවේ මෙයා නෙවෙයි නම් ඔය වකුගඩුවේ එයා නෙවෙයි. මේ පෙනහල්ල මෙයා නෙවෙයි නම් ඔය පෙනහල්ල එයා නෙවෙයි. මේ ඇස් දෙම මෙයා නෙවෙයි නම් ඔය ඇස්පමත් මෙයා නෙවෙයි. මේ කොන්දේට පෙළ මෙයා නෙවෙයි නම ඔය කොන්දේට පෙළ එයා නෙවෙයි. තා කොන්දේට පෙළවල් ලක්ෂ ගාන මේනකොට ඇති වෙනවා. මිනිස්සු කොන්දේට. මිනිස්සු අකුකට. මිනිස්සු නේපොත්. තථාගතයන් වහන්සේගෙන ආදරෙන් උදෝ භාග්‍යක් උන්වහන්සේට සම්බන්ධයෙන් ලැබීම ගැන කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපි කවුරුත් මේ ගමන යන නිසා මම ආහැරීමක් පමණයි මා උස්සලින් හිතුවා ඔය ඇත්තන්ටත් තැහුණා බොහොම කිප්පෙන් කල්යාණ මිත්‍රන් වුණාට ඒ තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාරය ඒ සාරිපුත්තයන් වහන්සේට ඒකේම උප්පල වන්නලාට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාරය සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණ සතිතුමනි හොඳයි කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට අවස්ථාව තියෙනවා අද සම්පූර්ණ සූත්‍ර දේශනාවම දේශනාව නම වෙනකොට මේ සම්බන්ධයෙන් කිසියම් මයික් මයික් මියුට් කරගන්න ආනන්ද මහත්මයා මයික් අපු දැනගන්න කැමති සම්පජාන අසම්පජාන කියන එක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං දැන දැන කරන දන්නේ නැතුව කරන දැන දැන කරනවා තන්නේ නැතුව යමක් කරනවා කියලා දැන් තන දැන කරනවා අපි දුම් සම්පප්පලාප කියනවා කියලා දන්නවා ධම්මද කියන්නේ අවබෝධයක් නැහැ දැන් දෙතින්දම ඔහෙ දොරවන්නේ අහ හොඳට නිස්සබ්ද හුම්කම් දෙන්න බලන්න සමහර අය කතා කරන ජාති තුර තියෙනවා ඇත්තට ඒක දන්නේ නැහැ ඒක රහුවලා සංඥාවට අරුවෙලා කින් එකේ මාත්‍රකා පැන පැන යන්නේ නැහැ. ඔය රෙස්ටෝරන්ට් එකේ තේම ගියා කොලෙජ් එකේ හරින්කොට ඉතක කැම් කන්දේට යන ආගින් කුමර්ජස්ථා හරි හරි කවන්න. ඒතොර ඒ බලන්න එකට අහුවෙලා තියෙන ඇති. ඒක කරුණාව ඇති කර ගන්න ඕන එතකොට. දෙකේ තමුණු නිදහසලා නැත්තම් අනිත් පැයට ඇක්ටිව් කරන්න එපා. එපා කියන්න ඇති මම තමයි කියා ගන්න. බුද්ධ සරණයි සම්පජාන කියන්නේ තොල් දන දන දැනදෙන බොරු කියනවා කියන්නේ ඒක එකම හොඳම සම්පජාන මුසාවාදා කියන ඒක අසම්පජානකාරී කියලා අර මේ ඉරියාපත මානසිකාරී තියෙන එකට යන්න එපා දැනට මේක ඊට වඩා ඩිංගක් මෙහා තියෙන එක බුදු සරණයි සරණ සරණ සතිතුනි සරණ සරණ දවස් මාත්‍ය මම කෙටියෙන් අදහසක් මතු කරන්නම් ඒකේ වැරද්දක් තියෙනවා නම් ඒක දැනගන්නයි සතිස්මයි මෙතන පළවෙනි කොටස් දෙකෙන්ම, ඒ කියන්නේ පළවෙනි ඡේද දෙකෙන්ම නැවත නැවතත් අපිට තේරුම් ගන්න වෙන්නේ අර අවිද්‍යාපච්ච සංඛාර කියන කොටසද මේ මේ විදිහට විස්තර අපි කියලා තියෙන කියලා හිතනවා. ඒකන අදහසක් තියනවාද කියලා තේරුම් ගන්න. පළවෙනි කොටසෙන්ද දෙවෙනි එකයි දෙකයි දෙක එකතු කරොත් මොකද අවිද්‍යාපච්චාව කියලා තමයි ඉවර කරන්නේ පළවෙනි ඡේදය. මේ ආද්‍යත් සුඛ දුක් ඇති වෙන හැටි, ඊට පස්සේ කාය සංඛාර වචි සංඛාර මනෝ සංඛාර කියන ටිකට යනකොට මේ මේ ඡේද දෙකෙන්ම විස්තර වෙන්නේ අර අවිද්‍යාපච්ච සංඛාරා කියන කෙටි මාතෘකාවද කියලා හිතන සත්‍යස්ම. ඔව් දෙවෙනි එක තමයි ගන්නම පුළුවන් මේ සුද්ධිච්ච වේදම් මේ අවිද්‍යා අනුපදිත්තා කියලා. ඒකත් එක ගෑවිල වෙන අවිද්‍යාව. මුල් කොටසේ එක ඩිංගක් තවෙහාට ඒකත් ගන්න පුළුවන් කිසිමම වෙන්න ඕන. හොඳ තම කීට වඩා එක ටිකක් ඒක පොසිටිව් පැත්තෙන් හිතන්න බලන්න. මේ මහරහතන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ නැත්තම් උත්තලවන්න කේම රාහුල මාතා රාහුල ආනන්ද මහා කාශ්‍යපගේ තංගි තත්ත්වයට දාලා බලන්න. ඒ සුඛ දුක්ඛ එකට ඇති කරගනේද ඒ විදිහට කියලා. කයයි සත්. කයයි වචනයි මනෝ එකතු කරගෙන. සංචේතනා කරන්න එපාය. සංචේතනා හේතු. Taman hitala mehewenawa. ශරීරයක් තියෙනවා. ඒ ශරීරෙ මෙහෙවනවා සුඛ දුක්ඛයක් අජ්ජත්ව ලබන්නට. වචන කියලා හැකියාවක් තියෙනවා. වචන මෙහෙවනවා. ඒ මෙහෙවීම අර දැනද වෙන්න පුළුවන්, නොදැන වෙන්න පුළුවන්, සම්පජාන වෙන්න පුළුවන්, අසම්පජාන වෙන්න පුළුවන්. ඒකයි කියන්නේ ඊට පස්සේ. එහෙම වෙන්නේ නැහැ එතකොට. අන්න ඒකේ ඒ නිසා ඒකේ දැන් ওই ඉතර පැත්තට ගියාම අවිද්‍යාපත්‍ය සංඛාරා තමයි. නමුත් මේකේ ඒ නෙගටිව් පැත්තනේ අද අපි යන්න පුරුදු වෙලම තියෙන ගොක්ලාට කෙලස් තියනවා කෙලස් නැති කරනවා කියන ඒ පැත්ත නොකින් බහරහත් මනසට යනවා. නේව සංඥා නාසංඥා තව කරලා පූර්ණ ශුන්‍ය මිදන් අත්තේනවා අත්තිනිනවා කියන මනෝභාවේ. මේක වැරදිම මොඩ වචන මනෝභාවික මනෝභාවය කියලා කියන්නේ ඉමෝෂන්ස් වලට එහෙම නෙමෙයි මා කියන්නේ. මේ සැබෑ தත්ති තතපාවේ තියන්න. ඒ තපාග தත්ති ඉඳලා බැලුවාම තේරෙනවා මේක තියෙනකොට මේ කියනවා හා මේක නැත්නම් ඒක නැහැ කියලා. සා අවිද්‍යා නිරෝධය ගැන ඉඳලා බලන් දෙයි. එතකොට තව ටිකක් තේරේ. නමුත් ඔබතුමා කියන කාරණා බුදු සරණයි. බොහොම පිං උතුම් ප්‍රශ්නයක් කි. දැන් කල්ලාන මිතුරු මිතුරනි තවත් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. මං හසංග මහත්මයාට වෙන්න කැමති. හසංග මහත්මයා මේ සූත්‍ර දේශනාව පිළිබඳව වරක ඔබ මතක් කළා. මං හිතන්නේ කිසියම් අදහසක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. හොඳයි. වෙනත් කල්යාණ මිතුරු මිතුරියකට ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් අපි සාකච්ඡා නිමා කරමු. හොඳයි. එහෙනම් අපි අද දවසේදී බොහෝ කාලයකට පසුව මාස කිහිපයකට පසුව අපිට අවස්ථාව ලැබුණා මේ සාකච්ඡාවට හැමදාමත් අපිට උදව් උපකාර කරන සත්‍යීතුම සම්බන්ධ කරගෙන අද දවසේදී උතුම් වූ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඉතින් බොහෝ කාලයකට පසුව සම්බන්ධුවත් අපගේ ඉල්ලීම මත අපි විසින් යෝජනා කරපු සූත්‍ර දේශනාවක් අපිට ඉතාමත්ම හොඳින් වචනෙන් වචනේ පැහැදිලි කරලා දුන්නා. මේ මම නම් ගත්ති සත්‍යතුමානි මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කළා. මේ සූත්‍ර දේශනාවේ දෙපැත්තක් කියලා මට හිතෙන්නේ ඒ අවිද්‍යාවෙන් ගන්නා කොට සිදුවෙන තත්ත්වයක් ඒ අවිද්‍යාව නැතිවම සමගම සිදුවෙනා වූ යමක් නැත්නම් ඒක තත්ත්වයක් පැහැදිලි වුණා කියලා. නමුත් මේකේ ඇත්තම මේ කෙනෙකුට අහන්න පුළුවන් වෙනම් මොකද්ද කළ යුත්තේ කියලා වගේ දෙයක්. ඒක මේ ප්‍රතිපදාවක් වෙන කෙනෙක් අපි දන්න මේ සාකච්ඡා තුළ ප්‍රතිපදාවන් ගැන බොහෝ අහනවා. ඉතින් කෙලින්ම මේ සූත්‍ර දේශනා එහෙනම් මේ කරන්න කියලා කියලා නැතුණාට තමන් තමාතුළින්ම මේ දකින්න උත්සාහ කරගැනීමමයි කළ යුතු වන්නේ කියලා මම අවසානයේදී මතක් කරේ. කල්ලාණ මිතුමිතුරන් මේ සූත්‍ර මෙච්චර ගැඹුරු සූත්‍ර දේශනා ශ්‍රවණය කරලා පසුව දැන් එහෙනම් අපිට කාර්යයක් ඉතුරු තිබෙනවා. අද දවසේ මේ කට කොටස් තව තවත් මෙනෙහි කරන්න, මනසිකාරය කරලා මේ ඉදරෙන් ගත්ත හැකි කුමක්ද කියලා හිතන්න. එහෙම ප්‍රතිපදාවක් වේවි කියලායි මට නම් හිතෙන්නේ. මම ගත්තේ එහෙමයි. එහෙනම් මම මේ පිළිබඳව මගේ අදහසක් ඇටිට කිව්වේ. ඉතින් අද දවසේදී මේ දේශනාවට සම්බන්ධ වෙච්ච සියලුම කල්යාණ මිතුමිතුරන්ට අනෙක් වඩක්පින් අපි සුපුරුදු දේශනාව වලට පුරුදු සුපුරුදු විදිහට සම්බන්ධ වෙමු. එහෙමනම් අද දවසේ සාකච්ඡා නිමා කිරීම සඳහා මම සත්‍යතුමාට මෙමෙ වෙන්නම්. තෙරුවන් සරණයි සත්‍යතුමාට. සම්මා සම්බුද්ධ සරණයි. බොහොම පින් කල්යාණ මිතුරාට නිසද්දින්න කොට තියෙන වාසිය වගේම තමා කතා කරනකොට වාසි තියෙන කල්යාණ මිත්‍රෝ ඉන්නවා කියලා තව ලෝකේ තින් එකින්දා ඒ බාහිරංගයක් වශයෙන් කල්යාණ මිත්‍රක් තිබුම හොඳයි. හුම් කන්දෙන්ට සැබේ මම සැබේ මාව හොයාගෙන යන්නට එච්චරයි තියෙන්නේ. ටිකට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයත් එක්ක ගිහිලා ෆික්ස් කරන්න හදන්න ඕන එක එක જાති මේ මන්දී මේ දුණා මම මෙහෙම කරන්න ඕනේ කියලා එහෙම දෙයක් හොයලා බලන්න. ඉතින් ওই පංච උපාදානස්කන්ධේ මේ මගේ වශයෙන් ගැනීම තමයි බරපතල ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ නිසා නමුත් ඒක තාම ළඟයි. ඒ හොයාන යන දේ කොහරි හොයාන යනවා නෙවෙයි අපි. සොයා ගැනීමක් තියෙන ඇතුළෙම මේක තිබුණා. තෝට අවුරුදු පහේ ඉඳලා ඒ තිබිච්ච තත්ත්වෙම වදක් තියෙන. ශරීරය වෙනස්, සිංදය වෙනස්, මතක වෙනස්. ඒකින්දා ඉතින් ඒ තේරුම් ගන්නටයි තථාගතයන් වහන්සේගේ ධර්මයන් ඉතින් සඳහා මාර්ගය කියලා දුන්නට පොම්පින් බුදු සරණයි. තථාගතයන් වහන්සේ නමස්කාර වේවා. ඕරම් භාග්‍ය සංයෝජන ඇතිවේ මාර්ගයේ වැඩ පිළිවෙත්තු තිය නැතු මාර්ග විදියත්තු අපට උදව් කරත්තා කියලා හිතමු. ඇත්තෝ යහපත කිත්තා මේ ශරීරය නිර්මාණය කළ එක උදව් උපකාර කළ ඒ මෑණියන් පියාණන් යහපතම දකිත්වා. බුදු සරණ කල්‍යාණ මිත්‍ර මුණට පින් ජලිත් වතාවක් අප්‍රමාණ බැතිසිෙන් කෘතඥතාවෙන් තථාගතයන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමු. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. කල්‍යාණ මිත්‍ර මුදින් ලැබෙන ඉරිදා දිනේදී අපි මහා කොට්ටිති සූත්‍ර දේශනාව සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අද සාකච්ඡාවට පෙර හෝ පසු අපි තවදුරටත් අවස්ථාව ලැබුණොත් කතා කරමු. අර මේ සූත්‍ර දේශනාවදී කිවිච්චි අත්බව ප්‍රතිලාභ හතර පොඩ්ඩක් අපි හිතලා බලමු අපිට ඒක තේරුණාද කියලා. අවශ්‍ය වුණොත් කතා කරමු ඉදාට, නැත්නම් වෙනත් දවසක හරි. හොඳයි. එහෙමනම් අපි නැවතත් ධර්ම සාකච්ඡාවක මුල ගැසෙන තෙක් හැම දිනටම තෙරුවන් සරණයි. සිරුර සරණයි.